විහාරාධිපති ගරුකටයුතු නායක ස්වාමී පාදයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සදැහැති කාරුණික වාසනාවන්ත පින්තුනි, අපි මේ හැමදාම උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ සාරණ ධර්ම රත්නයේ සරණ යන්න, ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්න. බුදුරජාණන් වහන්සේ ධර්මඟ සුන්දරයි, යහපත්. ඒ නිර්වාණ මාර්ගය අපේ හැමදාම අනුගමනය කරලා මෙලව නිවීම සසර නිවන ගන්න වහන්සේ. දැවෙන හිතට තමයි නිවන අවශ්‍ය. දැවෙන හිත මේක තමයි ජීවිතය කියන හිතුව එයාට නිවනක් හොයාගන්න බැරි වෙනවා. මේ දැවෙන ජීවිතයට ගැටළු සහගත ජීවිතයට ධර්මයෙන් විසඳුමක් තියෙනවා. ඒ ධර්මයේ විසඳුම අපි ගොඩාක් දුරට තේරුම් අරගෙන තියෙනවා. අපි තවදුරටත් එක තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ තේරුම් ගත යුතු කරුණු කොතෙක් දක්වාම තියෙනවද? අහතන තියෙනවා. ධර්මයේ කරුණු තේරුම් කර ගැනීම අපිට කොච්චර දුර තියෙනවද? රහත් වෙන තුරුම තියෙනවා. රහත් වෙන්නේ ජීවමාන මේ මානසික මනුෂ්‍යාත්මේ තුල. ඒ වගේම අපි තුන්තරා බෝධි, හතරින් එක්තරා බෝධි කියන නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ නිවන් දකින්න ඒ බෝධි තුනම පහළ වෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයේද නැද්ද? මනුෂ්‍ය ආත්ම භාවයේදීමයි මේ තුන් බෝධියම පහළ වෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයේදී. එහෙනම් මේ අපි දැන් ලබන තේරුණා මනුෂ්‍ය. එහෙනම් මේ මනුෂ්‍යත්වයට තමයි සම්මා සම්බුද්ධත්වය, පසීබුද්ධත්වය, මහා රහත්භාවය කියන මේ බෝධි තුනම ආයතනනේ මේ මනුෂ්‍යත්වයට. එහෙමනම් අපි මොනතරම් වාසනාවන්ත පින්බර ආත්ම භාවයක් ලබා තියෙනවද? ඒ ආත්ම භාවයේ ඉතිවාති කාලය 125ක්ද 150ක්ද 175ක්ද ඔබේ ජීවිතේ? බොහෝ දෙනෙක්ගේ 150ක් කියන්නේ 175ක් කියන්නේ 25ක් කියන්නේ අපේ ජීවිතේ අපි විවාදාන තේමා. ධර්ම මාර්ගයේ අපි වේගවත් කරන්න ඕන. අවසාන භාගයේ ළඟා වෙනකොට, විස්රාම දෙවිය ළඟා වෙනකොට ධර්ම මාර්ගයේ ගුණය ඥාන වේගවත් කරන්නේ. අපිට මේ වෙනකොට සද්ධර්මයක් තියෙනවා. අවබෝධ කරගන්න අපහසුයි කියලා කිව්වොත් සද්ධර්මය අපි හැම දිනාටම තියෙනවා. භුක්ති විඳින්න අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ ඉන්නවා. අවබෝධයෙන් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ නිසා අපට ධර්ම අවබෝධය කර ගැනීම සඳහා මහන්සි වෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආර්ය ධර්මය යථා පඤ්ඤාය පස්සති. නෝනින් දකින්න ඕන මේ යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අනුශාසනා පවත්වනකොට ධර්ම දේශනා කරන විට මිනිසුන් ඒ ධර්මය බැලුවේ කොහෙන්ද? කොතනින්ද? ජීවිතේ සමුලපා. ඒ කාලේ තිබුණේ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ තුලින් ධර්මය දේශනා කළ ජීවිතේ සමුලපා ධර්මය ලැබුණා. එහෙම බලලා ජීවිත අවබෝධය කරගත්තා. එවනම් අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතේ තුලින් දල්පාපිය කරගන්නවා. දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධය කිව්වහම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. ඒක අපි ඉගෙන ගන්නවා ධර්ම ග්‍රන්ථයේ පොතේ. අපි බැලුවද අපේ අධ්‍යාත්මයේ තුල කොටස් කරලා රූප කියන්නේ කොටස්, වේදනා කියන්නේ කොටස්, සංඥා කියන්නේ කොටස්, සංඛාර කියන්නේ කොටස්, විඥාන කියන්නේ මේ කොටස් කියලා වෙන් කරලා හඳුනගත්තා. එහෙම හඳුනගත්තනම් තමයි අපි ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ පැහැදිලි කරන ධර්මයේ එලෙසම ඉගෙන හඳුනා ගැනීමක් කරන්න ඕනේ. මෙන්න මේක තමයි වේදනා. ඔබට වේදනාවක් දැනලා තියෙනවද? දැනලා තියෙනවා. මොන වේදනාවද? සුඛ දුක් උපේක්ෂා වේදනාවක් දැනලා තියෙනවා. සංඥා දැනලා තියෙනවද? දැන් මේ මොහොතේ දේශනා කරද්දී සංඥා තමයි දැනෙන්නේ. සංඛාර දැනලා තියෙනවද? දැනලා තියෙනවා. මේ දැනීම ඔක්කොම සංඛාර ධෛර්යයක් එක්ක. විඥානය දැනලා තියෙනවද? ඕනේ මොකද මේ දැනෙන්නේ? විඥානය. ඒකට පංච උපාදානස්කන්ධය. අපි තුල මේ පවතින පැවැත්ම, මනස, ජීවිතය ඇටියට අපිට දායක වෙලා තියෙන දේවල් ටික තමයි පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයගේ නිරෝධය තමයි පංච උපාදානස්කන්ධේ ඒකරාශීත්වය ඇති වුන තැන අපි එක නමකින් හඳුන්වනවා. ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය මේ මගේ ආත්මය, මේ මගේ ජීවිතය, මේ මම, මේ මාගේ දේවල් ආදී වශයෙන් ගොඩනැගෙන්නේ. අපේ ජීවිතයට වඩා ප්‍රබල විදියට බැඳුණු බැඳීමක් ඇත්නම් ඒ ප්‍රබල බැඳීම කවදද? ආත්ම දෘෂ්ටියයි. ආත්ම දෘෂ්ටියෙන් පසුව තමයි අපේ හිත අනිකුත් සියලුම බැඳීම් වලට බැඳිලා තියෙන්නේ. බැඳීම් වලින් ඉවත් වෙනවා කියන්නේ තරහ වෙනවා කියන එකට නෙමෙයි. තරහ වෙනවා කියන්නේ දහමක් නෙමෙයි. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ දහමක් නෙමෙයි. අමනාපකමක් ඇති කරගන්නවා කියන්නේ දහමක් නෙමෙයි. ඒ නිසා අපහැරීම කියන කාරණය අපි හරියට එහෙම අතහරින්න බෑ අතහරින්න කියුවහම මේකට ලොකු විද්‍යාත්මක මාර්ග උපදේශයක් ධර්මයේ තියෙනවා. ඒ විද්‍යාත්මක මාර්ග උපදේශය අපි හරියාකාරව ලබන්න ඕන. මම උදාහරණයක් දක්වන්නම්. කොස් අමතක කරන්න. ඔබට කිව්වොත් කොස් අමතක කරන කස්සලේදී කොස් ආහාරයෙන් අමතක කරන්න. දැන් අමතක කරන්න හැමෝම උත්සාහ කරන්න බලන්න කොස් මොකද උනේ? කොස් මතක් වුණා. එහෙනම් ජීවිතේ සමහර වෙලට අපි අමතක කරන්න හදන දේවල් මොකද වෙන්නේ? එහෙමනම් මේ අමතක කරනවා කියන උත්සාහ කරන තැනදී නිර්මාණය වෙන්නේ ගැටීම් සිත. දෙල් මතක් කරගන්න. ඒකට අපහසු නෑ. ඒ කොහොමද මතක් වෙන්නේ? දැන් දෙල් මතකයි. එහෙමනම් මතක් කරගන්න කියව අමතක කරන්න කියව සිදුවෙන එකම දේ තමයි මතක් වෙන්නේ. ඇලීම තුල සංස්කාර ඇති වෙනවා, ගැටීම තුල සංස්කාර ඇති වෙනවා. ඇලීම ගැටීම දුරලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කුමක්ද? ඇලීම ගැටීම දුරලා කියලා. ඇලීම ගැටීම මේ ද්විත්වය දුර්ගන අවස්ථාවේදී අපේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සම්බ වේවා, සංසුන් වේවා. සංස්කාර ගැටගසන් නැතුව සංස්කාර වලින් නිදුන් සිත ඇති වෙනවා. රූප වලින් උපාදානයෙන්, වේදනා උපාදානයෙන්, සංඥා උපාදානයෙන්, සංකාර උපාදානයෙන් තුරෙන. මේ උපාදාන ශක්තිය ඇති වුණු මොහොතේ ඉඳලා තමයි සියලු ප්‍රශ්න හටගන්නේ. උපාදාන ශක්තිය නැතුව තියෙනවා මේ ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. උදාහරණයක් කියමුකෝ. කොයි හරි තැනක වාහනයක් තියෙනවා. දැන් හම්බු වෙන මොකද වාහනේ කියනකොට කොයි වාහනේ තියෙනවද? කවුරු හරි කෙනෙක් කොයි වාහනේ මිලේට ගන්න. එතන ඉඳලා මේ පාදාන ශක්තියත් එක්ක ඒ සිතෙහි වේදනා හටගන්නේ නැද්ද? ඒන්නේ හටගන්නවා. විකුණන්න තියෙන ඉඩමක් තියෙනවා. අපි ඒක අරගෙන නැහැ. අපිට ඇති නැහැ. අපිට ඒ පිළිබඳ වේදනා නැහැ. නමුත් අපි මුදලක් ගේවා ඉඩමක් වෙන් කරගන්නවා. වෙන්කරගත්ත තැනින්ම වේදනා ශක්තිය හටගන්නවා. දැන් මේ අදහස් කරන්නේ වාහන ගන්න එපා, ඉඩම් ගන්න එපා කියන එක නෙමෙයි. ඒවා අවශ්‍යයි. අවශ්‍යතා හැටියට ජීවිතේට තියෙනවම දේවල්. මේ පැහැදිලි කරන්නේ අපි දැනෙන ආකාරය. මේක තේරුම් ගත්තාම නොබැදෙන විදියට ක්‍රියා කරන්න පුළුවන්. දැන් වැඩියෙන්ම ගැඳීම් නැත්තේ ගොඩාක් දේවල් නැති කෙනාට නෑ. සමහර විට මුකුත් නැති යාචකයෙකුට විශාල වශයෙන් ගැඳීම් තියෙන්න පුළුවන්, ආසාවල් තියෙන්න පුළුවන්. සමහර විට බොහෝ දේ තියෙන ස්වාමීන් වහන්සේලාට මේ පිළිතුරු දෙන්න පුළුවන්. හදවතේ මේවට දැඩි ආසක්ති භාවයක් නැති වෙන්න පුළුවන්. තමන් යමකට ආසක්ත වී තිබෙන බව, ඇලෙන තිබෙන බව හඳුනගන්නේ කෙසේද? හඳුනගන්නේ ඒ තුළ ඇතිවන වේදනා තත්වයන් නිසා. වේදනා තත්වයන් නිසා අපි හැම දෙනාම පින්වතුනේ දහම් සොල රජතුමා වාගේ ධර්මයේ බාරාන පිරිසක් නේද? දහම් සොල රජුගේ රාජකම දාලා ධර්මයේ බාරාගෙන යනවා. එහෙනම් ධර්මයේ බාරාගෙන යන කාලේ මේ අමුද්දස්ස කාලේ අනේ ධර්මයේ කියන්නේ කවුරුත් නැහැ. මෙන්න එක යකෙක් ඉදිරිපත් වුණා මම කියන්නේ. කවුරු හිටින යකෙක් ඉදිරිපත් වෙන්නේ. මම බද්දෙක් කියන්නේ නෝ නිවෙන මඟ. යකා කියන මට ඊට වඩා කලින් පද කියන. ධම්සක රජතුමා කියන නෑ මට බණ ටික කියලා මම නිවන් දක්වලා කෑවට කමක් නෑ. යකා කියන මට මිනිස්සු විශ්වාස නෑ. දැක්කට පස්සේ ධර්ම දිනුත් ඒ මම කන්නේ මොනවද කියලා. ඊට පස්සේ මේ සාකච්ඡාව ගිහිල්ලා අවසන් කියන මේ බණපති කීමයි ආහාරයට ගැනීම එකවර සිද්ධ කරනවා. ඒක සිද්ධ කරන්න වෙලාවක් අවශ්‍යයි. ඒ වෙලාව ගන්න කොහොමද? ඔබ ඡන්ද මොදුරට නැගෙන්න ඕන. නැගර මගේ කටට පණින්න ඕන කියලා යකා කියනවා. දහම්සුර රජු ඡන්ද මොදුරට ගිහිල්ලා යකාගේ කටට පණිනවා. යකා මගදී බණ නොකියුවොත් මොකද වෙන්නේ? බණ නොකියුවත් දැන් යකාගේ කටට වැටෙනවා. බණ පදේ කිව්වත් යකාගේ කනට වැටෙනවා. හුලම්පාරට හරි ඇහුම් නැති වුණත් යකාගේ කටට වැටෙනවා. ඒකෙන් එක අදහසක් අපිට දෙනවා. ඒ අදහස තමයි ආත්ම සෙනෙහය. එනිකක් තියෙනවනේ ආත්ම සෙනෙහය. සෙනෙහස කියන එක තියෙනවනේ ආත්ම සෙනෙහය කියන එක තේරෙන්න නම් අරින්න බෑ. යමෙක් තුල ඇතිවෙන්න ඕන මේ ආත්ම සෙනෙහය පරදවා යන ධර්මයේ කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව. ධර්මයේ කෙරෙහි කරපු ජීවිත පූජාවක් ඇතිවෙන්න ඕන. ඒක මනසින් ඇතිවෙන දෙයක්. ඒ තරම් වීරයක් හැමෝම ආසයෙන් තමයි ආත්මෙන්නේ. ඔය ආත්ම සෙනෙහස කියන එක පරදේ පරය. දැන් මේක අපි ආත්ම සෙනෙහස අල්ලගෙන ඉන්නවා. කොච්චර කාලයක් මේ ආත්ම සෙනෙහස අල්ලන් ඉන්න පුළුවන්ද? අවුරුදු 100කට වඩා අඩුයි මේ කාලනේ. 100කට වඩා අඩු කාලයක් ඔක අල්ලන් ඉන්නව අවසානයේ බැහැ බැහැ මට දෙන්න කියද්දි මොකද වෙන්නේ? මේ කාමගෙන යනවා. මායා හැම කෙනෙක්ගේම ජීවිතේ ළඟ ජීවිතෙත් එක්ක බැඳිලා නැද්ද? බැඳිලා ඉන්නේ. දවසින් දවස කෙස් ගහ මැරෙනවා. ඒ කියන්නේ මායාවේ වැඩ. දවසින් දවස දත්තික දිරනවා. මායාවේ වැඩ. දවසින් දවස හැම රැලියට යනවා දිරනවා මායාවේ වැඩ. මායාවට අයිති දේ මට අයිති කියලා හිතා ගන්න තැන තමයි වෙන්නේ දුක. ආතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට ඒ මාර ධර්මතාවට තිබුණට මාරයට අයිති දේවල් මාරයට තියාගන්න කියලා දුන්නා. මාරය කියනවා ඔය ඇස මගේ ඔබ තියාගන්න මට අවශ්‍ය නැහැ. ඔය කන, ඔය නාසය, ඔය දිව, ඔය ශරීරය, ඔය මනස මගේ. එහෙනම් මාරය බොරුවක් කියනවා. බලන්න මේ ඉන්ද්‍රයන් සයම සදහායක දන්දුණු කෙනාට තියෙන කරදර මොනවද කියලා බලන්න. ඉන්ද්‍රයන් හයම දන්දුණු කෙනාට තියෙන ප්‍රශ්න එකක්ද කියන්න? කිසිදු ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත. සියලුම ප්‍රශ්න පවතින්නේ ඉන්ද්‍රයන් සියලුම ප්‍රශ්නම තියෙන්නේ ඉන්ද්‍රයන් කියලා. මනසට කියන්නේ මනෝ. මන. එයි අර්ථය මවාගෙන චිත්‍රයක්සේ ඇඳගෙන සිහිනයක්සේ දකින්න පවතින මන. එහෙමනම් අපේ මේ අපි ජීවත් වෙන්නේ අපි දකින්නේ මේ ලෝකේ සැබෑත්වයේද? අපි දකින්නේ ලෝකයා විසින් දෘෂ්ටිගත කරපු තත්ත්වය. ඒ දෘෂ්ටි කරපු ගත තත්ත්වය සම්පූර්ණයෙන්ම සංසිඳවලා අපිට හැකියාවක් තියෙනවා මේ ලෝකේ දකින්න. අන්න එදාම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය අපි දකින්නේ. දෘෂ්ටි ඉක්මවා දැකීමේ හැකියාව පවතින්නට ඕන. දෘෂ්ටි ඉක්මවා දැකීමේ හැකියාව පවතින්නට ඕන. කොහොමද දෘෂ්ටි නැතුව ලෝකෙ දිහා බලන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි සංවර කරන්න ඕන අපේ ඉන්ද්‍රයන්. සායම සංවර කරන්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන් සය අතහරින්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන් හය ඉක්මවන්න ඕන. මේ හැම දෙයකින්ම සඳහන් කළේ එක කාරණයක්. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන් සය නිරෝධ කරන්න ඕන. එසේ නිරෝධය. අනේ නිරෝධය. ආසේ නිරෝධය. දිවේ නිරෝධය. ශරීරේ නිරෝධය. මනසේ නිරෝධය. ඒ වෙන් කර ගන්න කුමක්ද? අපේ ඥානය, අපේ දර්ශනය. බැඳලා තියෙන. ඔබ ඉඩමකට බැඳුනේ ඔබේ වසර කීයේද? ඔබ ඉඩමක් තියනවා නම් ඔබට ඒ ඉඩමට බැඳුනේ ඔබේ වයස වසර කීයේද? කියන්න පුළුවන් මට අවුරුදු 20 මම මේකට බැඳුනේ අවුරුදු 30 ආදී වශයෙන් කියන්න පුළුවන්. ස්වාමියාට බැඳුනේ අවුරුදු කීයේද? හැමෝටම ඇති දිනයක් නේ කියන්න බලන්න දින. ඈ කෙනෙක් ඉතින් 20 25 18 ඉන්නේ මේ කාලේ. හරි. තමන්ගේ ස්වාමි දියණියට බැඳුනේ ඒ වගේ වයසක කෙනෙක්. දැන් මම අහන්නේ තමන්ට තමන් බැඳුනේ කවදාද? අන්න උපත්තිය ලබන්න කලින් ඉස්සලම ඔය බැඳීම තියෙනවා. කුසේදී කුඩා කලලයක් වශයෙන් ඇති වෙච්ච දවසේම ඔය බැඳීම ඇති වෙනවා. ඒ ඇති ඇතිවීමෙන් මෙලොව දෙහි වෙලා ඊළඟට මේ ලෝකේ හඳුනගන්න අපි උත්සාහ කරා. ඊළඟට අපිට තිබුණේ ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානය තියෙන පිළිතුර මේ ලෝකය සමග ඇලෙන්න ගැටෙන්න. ඉන්ද්‍රිය ඥානය තියෙන ඇලෙන්න ගැටෙන්න. හඳුනා ගැනීම කරන්න. සංකල්ප ඇති කරගන්න. ඒ සංකල්ප තුල අතරමං වන්න. ඒ සංකල්ප වලින් ජීවිතේ පුරුණා ගන්න. එහෙම ලෝකයට ලෝතුරා බුදුහාමුදුරුවෝ පහළ වෙලා පැහැදිලි කළා. මේ ඇති කරගත්ත සංකල්ප ලෝකය, මනෝ ලෝකය අපිට දුක් වෙනවා, වේදනා වෙනවා, ගැටලු හදනවා, අටලෝ දහමෙන් කම්පිතව ජීවත් වෙනවා. මෙන්න මගක් තියෙනවා. දෘෂ්ටි අතහරින්න. සංකල්ප අතහර. සංකල්ප කොහෙද තියෙන්නේ? තමන්ගේ සිතේ. දෘෂ්ටි කොහෙද තියෙන්නේ? තමන්ගේ නුවණේ. තමන් ඒක හඳුනගන්නවා තමන්ගේ දෘෂ්ටිගත ස්වභාවය. යම් දෘෂ්ටියක් තියෙනකොට හරි මුදුම. දැන් බලන්න මේ ලෝකේ ආගම් කීයක් විතර තියෙනවද? දාන වශයෙන් තියෙනවලු ආගම් දැක්ක ගණනය කළා තියෙනවා ආගම් 80ක් විතර. සියක් විතරම තියෙනවා ප්‍රභේදත් එක්කම ලෝකේ ඉන්නවා. ඔබ ජනගහනයක් කෝටි 700ක් 800ක් වගේ වෙනවා. ආගමක් තියෙනවා කෝටියකට එකක් වගේ වෙන ආගම් තියෙනවා ලෝකේ. ඒ හැබෙකින් ඇති වෙන්නේ කුමක්ද? එකිනෙකට වෙනස් වෙන්නේ නේද? අපේ ආගමක සංකල්පය මේක. අපේ ආගමක සංකල්පය මේක. එහෙම කියන්නේ නේද? නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඒක නෙමෙයි කියලා. අපේ බෞද්ධ ආගමික සංකල්පය මේකයි කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නේ. මේ දෘෂ්ටිගත සමාජයේ තුල තියෙන හානිය. සංකල්පවල තියෙන හානිය. දෘෂ්ටිගත සමාජයක තියෙන විශ්වාසයක් පමණයි. දැන් ඔබට කියනවා මගේ බෑගේ කියේ ඇපල් ගෙඩියක් තියෙනවා කියලා විශ්වාස කරනවා. සාදු කියලා විශ්වාසයි. මොකක් විශ්වාසය තුළ අනිවාර්යයෙන් කුතුහලය තියෙනවද නැද්ද? කුතුහලය තියෙනවා. මගේ ඇතුළේ ගෙඩියක් මේ බෑග් එකේ ඇතුළේ ගෙඩියක් තියෙනවා කියලා විශ්වාස කරන අයට පමණයි දිව්‍ය ලෝකේ එන්න පුළුවන් කියලා කිව්වෝ. අනේ අර මිනිස්සු මොනතරම් අසරණ වෙනවද? දවසට මෙච්චර වාර ගානක් ඇපල් කියලා කෑ ගහන්න ඕනේ. එතකොට තමයි ඔබට සහර්ගයට ලඟා වෙන්න පුළුවන්. මොනතරම් ඒ මිනිස්සයා අසරණද, දුප්පත්ද, මෝඩ තත්ත්වයකට මිනිස්සයා වැටෙන්නේ. එහෙම තත්ත්වයක් නැද්ද ලෝකෙ? එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ අතරින් ඔබ බොන තරම් භාග්‍යවන්තද? ඒ මිනිස්සුන්ගේ අන්ධභාවයත් එක්ක ගලපල බලනකොට ඔබ මොන තරම් සම්මා දිට්ඨිකද කියලා ඔබට සන්තෝෂ වෙන්න පුළුවන්. අපිට ධර්මමග පාදා ගන්නට අචංචා හාමුදුරුවන් වහන්සේගේ කෘපා ගොඩාක් උපකාර කරගන්න පුළුවන්. ධර්මයේ දැකලා අවබෝධයෙන් දේශනා කළා. ධර්මයේ දැකලා අවබෝධයෙන් දේශනා කරපු ඒ ධර්මයේ අපිට ගොඩාක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අචංචා අම්බරෝන් වහන්සේ දේශනා කරපු කුඩා කුඩා වැකි මම වෙනම සටහන් කරගෙන උදුවේට දේශනාවලදී දෙන්නු අද ගනල්ලා. ඒ වගේම අචංචා නැත කියන අර කුඩා පොත අත්පොතක් හැටියට තියාගෙන ධර්මයේ ගැඹුරින් පරිශ්‍රණය කරන සමයේදී මා දිගටම ඒ ධර්ම කරුණවල ගැඹුරින් ගැඹුරට කල්පනා කරා, උදර්ශනා කළා. ඒ වගේට ගොඩාක් උපකාරක වුණා කියන ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගන්න. අපේ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට මාර්ගය ඒ ධර්මයේ මඟපාදම කියලා ඇති වුණා. එයි අපි අපේ ආත්ම දෘෂ්ටිය දුරු කරන් සැනසෙමින් ජීවත් වෙන බෑකුණ තුලේ සක්කාය දිට්ඨිය තියෙනකම්. සක්කාය දිට්ඨිය තියෙනකම් පිටු තුලේ හැම ගහපු හරකෙක් වගේ කියනවා. හැම ගහපු හරකෙකුට මොන වගේ දෙයක් පණ තීදි හැම ගහපු හරකෙකුට මොන වගේ වේදනාවක්ද තියෙන්නේ. ගහකට හේතුනො ගහි සත්තු කරන. බිම ලැඟෝ. බිම ඉන්න කෝමෙත් කඩි සත්තු කරන. දියට බැස්සොත් මාන ඇවිදගෙන යද්දී මැස්සු ආදී සතුන් අලිපුත් කාකෝ ආදී සතුන් කන බේරිමක් තියෙනවා. බේරිමක් ඇත්තෙම නැහැ. මේ ආත්ම දෘෂ්ටියෙන් යුක්ත මනුස්සයාට කොයි පැත්තට හැරුණත් වේදනාවක් තියෙන්නේ. කොච්චර හොඳින් ඉන්න හැදුවත් කාමරේ මගේ හිත රිදෙනවයි කියලා කියන්නේ සමහර අය. පැහැදිලිද? මේ ආත්ම දෘෂ්ටිය පරයා යනතුරු එක්මවා යනතුරු අපිට සැනසෙල්ලක් නැහැ. නුවණින් තමයි මේ ආත්ම දෘෂ්ටිය පරයා යන්නේ කියලා. නුවණ වැඩිමින් මේ පරයා යන්නේ. ඒ නුවණ වැඩිමින් නුවණ සමග තමයි දියුණු කරගන්න භාවනාව. නුවණ නැති කෙනෙක් භාවනා කරන්න බටක් නැහැ. භාවනාව ලෝකේ ඕන තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ භාවනාව නිවැරදි විදිහට හඳුනගෙන ඒ විදර්ශනාව කරන්නේ. දැන් භාවනා තියෙන ඔක්කොම තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ භාවනා. නෑ අනිත් ආගම් වලත් තියෙනවා. නේද? ඕම් සිවා කියයි, ඕම් බ්‍රහ්මන් කියයි නේද? ඕම් ගණේෂ් කියයි ඔය නතුඹයි බුද්දලා කියන නේද? ඒක එක භාවනාවක් තියෙනවා. ඉතින් ඔයිකුත් භාවනා. සීගන දහස් ගණන් ලක්ෂ ගණන් ක්‍රම තියෙනවා. ඒව හරියන්නේ නෑ. ඒව හරියන්නේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙවැනි දර්ශන. අපි යම් තැනකදී මොනවා හරි වරදගෙනීමක් කරලා අපි ඍණාත්මක විදියට බුදුහාමුදුරුවෝ මේ අසුබයි කියලා කිව්ව අසුබ තත්ත්වයක් මනස තුල ඇති කරගන්න කියලා සමහර අය හිතන එක වැරදි. අසුබ තත්ත්වයක් ඇති කරගන්න නෙමෙයි. ඇලීම් වලින් වළකින්නේ බුදුරජාණන් වහන්සේ යම් යම් දේවල් වල තියෙන අසුභ tattve පෙන්වා දුන්නේ. ඇලීම් වලින් වළක්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා ඖෂධාගාරය. මොකද මහා ඖෂධාගාරය. ඒ ඖෂධාගාරයේ ඖෂධ ලක්ෂ ගාණක් තියෙනවා. ඒ වුණාට කොනක ඉඳලා කෙනෙක් බීගෙන බීගෙන ගියොත් මොකද වෙන්නේ බීටි? සීනි අඩුත්වේ වැඩිත්වේ නේද? ඈ නිදිපෙතිත් හම්බුනේ ඒවත් පොඩි අර කොටික බීගෙන බීගෙන බීගෙන පිළිවෙලක් නැතුව වෛද්‍යයන් නැතිවක් නැතුව මේ ඔක්කොම ඖෂධ දෙන්නම් කියලා ඉවරලා බීගෙන බීගෙන යනවා ෆාමසිකට ගිහිල්ලා මුලක ඉඳලම පැකට් ටික කඩාගෙන බීගෙන බීගෙන යනවා. මට හිතෙන විදිහට ධර්මයේ හරියට ප්‍රතිඵල ලබන්නේ නැති අයගේ වැඩි උනෝක ඖෂධාගාරයක් හදාගත්ත ඕනකින් නම් බීගෙන යන මේ බෙහෙත් මේ ඔක්කොම බිව්වහම 120ට 220ක් ආවි ලැබේ කියලා බලනවා. 220 නැහැ සමහරවිට එකක් විදිහට පාසයෙන් එළියට බහින්න බැරි වෙනවා. ඒ නිසා පිළිතුරේ වෛද්‍ය පරේක්ෂණයකින් පසු වෛද්‍ය අනුමැතියකින් යුක්තව බෙහෙත් ටික අරගෙන නිකන් නෙමෙයි ඒ බෙහෙත් මාත්‍රාවට බොන්න ඕනේ. එයාට හරියන විදිහට දුන්නත් මේ කැස්සට පෙති දෙකයි දුන්නොත් එදි 10ක් දුන්නත් බෑ. මේක පෙති භාගයක් ගේන හරියන්නේ නෑ. මාත්‍රාවට වේගට බොන්න ඕනේ. වෛද්‍ය උපදේශයේ තියෙනවා වෛද්‍ය පරීක්ෂණේ තියෙනවා. වෛද්‍යවරයා නැතිව අපිට විකුත් කරන්න බෑ. තමම වෛද්‍යවරයෙක් මට්ටමට දිනු වෙලා තියෙනවා නම් අන්න එයාට මෙයා පිළිබඳව පරීක්ෂාවක් කරගෙන මෙහෙ ටිකක් ගන්න පුළුවන්. ඒ වගේ අපි ධර්මයේ දානවල පිළිගන්නේ අපිට අදාළව. තේරුණානේ? අපිට අදාළ. එහෙමනම් තිබුණ බුදුරජාණන් වහන්සේට එකම ධර්ම කරුණක් හැමෝටම දේශනා කරගෙන. එහෙම දේශනා කළාද? නෑ. මේ 84000ක් ධර්මස්කන්ධය තුල අපිට දකින්න තියෙන්නේ විවිධ විවිධ ආකාරයෙන් විවිධ විවිධ ස්වරූපවලින් විවිධ විවිධ උදාහරණවලින් විවිධ ස්වභාවයන් වලින් තමයි එකිනෙකාට ධර්මය ලබා දෙන්නේ. එහෙමනම් තේරෙනවා නේද අපි ධර්මයේ දතුතු ආකාරය? අපි හඳුනගන්න ඕන මුලින්ම අපේ චරිතය, අපේ ගුණ, අපේ ලක්ෂණ, අපේ දෝෂය, අපි ඉක්මවිය යුතු ධර්මතා, වැඩි යුතු ධර්මතා, ප්‍රහාණය කළ යුතු ධර්මතා මනාවට හඳුනගන්න ඕන. එහෙම නැතුව බෑනේ නේ. ඒකයි දැන් ගියා අස්පරස් කරනකොට අපි තේරුම් ගන්න ඕනේ ඉවතලා යුතු කරු දේවල් සහ රඳවා ගත යුතු දේවල් කියන්නේ හඳුනගෙන තමයි මේකම පිරිසුදු කරන්නේ. ඒ වගේම අපි තුල අපි අඳුන ගන්න ඕන මගේ ජීවිතේ මම අස් කර ගන්න ඕන මොනවද? දුරු කර ගන්න ඕන මොනවද? තබා ගන්න ඕන මොනවද කියන්නේ. අපි සම්‍යක් ඥානය තබා ගන්නවා. සම්මා දිට්ඨිය තබා ගන්නවා. සම්මා සංකප්පේ තබා ගන්නවා. ආර්ය ශ්‍රාවක මාර්ගය තබා ගන්න ඕන. දෘෂ්ටි සියල්ල අත්හැරෙන්න. සංකල්ප සියල්ල අත්හැරෙන්න. දැන් මේ වචන වලින් අපිට වේගින් මේ වචන කියන විට පිටුතුන හොඳින් ඇහෙනවා තේරෙනවා. මෙතෙන්ට සිංහල භාෂාව දන්න ඇති කෙනෙක් එනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් හරි වෙනත් භාෂාවක් දන්න කෙනෙක් එනවා. එයාට මේ වචන තේරෙන්නේ නැති වෙන්න හේතුව ඇයි? පිටුතුනේ මේ වචන තේරෙන්නේ නැහැ කියන එක. අපි මොන වචනයක් කිව්වත් ප්‍රශංසා කළා තේරෙනවද? එහෙම නැත්නම් නරක වචනයක බැන වැදුණා. ඒ තේරෙන්නේ. ඇයි තේරෙන්නේ නැත්තේ? මෙහි සංඥාවක් අවදි වෙන්නේ නැහැ. පිළිතුරට ගුරුම භාෂාවෙන් හාමුදුරුවෝ දැන් මෙතන දේශනයක් කළා. තාන් භාෂාවෙන් හාමුදුරුවෝ මෙතන දේශනයක් කළා. තේරෙන්නේ. එහෙනම් අපේ නුවණට අපේ මනසට වෙලා දෙන්නේ මොකක්ද? සිංහලෙන් දැන් ප්‍රශංසා කළොත් තේරෙනවද නැද්ද? බැන්නොත් තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙමනම් අර භාෂාවෙන් නොතේරෙන්නත් මේ භාෂාවෙන් තේරෙන්නත් අතර මොකක්ද හේතුව? අපේ මේ සංඥාව මොකක්ද ඒකට හේතු සාධකය කියලා අපි තේරුම් කරගන්න ඕන. ඒක තමයි සංඛාර උපාදානය. මොන සංඛාරද? වචී සංඛාර. අහලා තියෙනවනේ වචී සංඛාර. වචනේ මේ ඇති වෙන දේවල් පිළිබඳව තියෙන්නේ සංඛාර. දැන් අපි ගුරුම භාෂාවේ සංඛාරය, තායි භාෂාවේ සංඛාරය අපි තුල නැති නිසා අපිට තේරෙන්නේ නැහැ. සිංහල භාෂාවේ සංඛාරය නම් හොඳට තේරෙනවා. පොස් කිව්වහම පොස් පේනවා, දෙල් කිව්වහම දෙල් පේනවා. ඒ සිංහල දන්නේ නැති කෙනෙකුට පොස් කිව්වම පොස් පේනවද? තේරෙන්නේ නැහැ. යාට ජැක් කිව්වහම තමයි තේරෙන්නේ. ඉතින් ඒකයි තේරුම් ගන්නත්වය. එහෙමනම් අපි ඔය කම්පණය කරන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ සිතිවිලි වල සංස්කාර ධර්මයන් තමයි අපි කම්පණය කරන්නේ. මේ සංඥාව, මේ සිත, මේ උපාදානය බුදුහාමුදුරු උපමාවක් කිව්වා. ඒක තේරුම් ගන්න. මහණෙනි මිරිඟුවක්. මහණෙනි මිරිඟුවක් මේක. මිරිඟුවක් කියන්නේ ජලයේ තියෙනවා, ජලයේ නැහැ. මායා ඇතසේකේ නැහැ. දැන් අපි හැමදාම මම මම මම කියලා කතා කරනවා. ඒ මම කියලා කතා කරන්නේ කොමකටද? පිටතට මිරිඟුවට. මිරිඟුවට අය මම මම කියලා කියන්නේ. මම කියලා පෙන්නන්න පුළුවන් එක දෙයක්වත් පෙන්නන්න බලන් පෙන්නතෝ. මේ මගේ කියලා මමෙන් කියලා පෙන්නන්න පුළුවන් දෙයක් අපේ වටපිටාවේ හරි අපේ ශරීරයෙන් හරි තියක් තියෙනවද? නැහැ. වාතයටයි ජලයටයි මහ පොළොවේ සාරයටයි ගින්දරට උණුසුමටයි දේවල් එක තමයි තියෙන්නේ. ටික අතහැරලා දැම්මම මේ පොත් කෑල්ලක්වත් ඉතුරු වෙනවද? කෙස් ගහක් නැහැ. ඒක අපි කියන්නේ මම මම මම. එහෙමනම් මම කියන්නේ මිරිඟුවට. ඇයි? මම කියලා කෙනෙක් දැනෙනවා පරීක්ෂා කරලා බැලුවාම නෑ. මේක ගැඹුරු අවබෝධයක් ඇති කරගත්තොත් මේ සිත තුළ පුදුම සහනයක් ලබා ගන්නවා. ඒ සහනය තුළ දෙන්න තුනේ දහක් යට ඉන්න පුළුවන්. මහ කැලේ ඉන්න පුළුවන්. මහ මාලිගාවක ඉන්න පුළුවන්. රත්තරන් ආසනයක වාඩි වෙලා ඉන්න පුළුවන්. බාහිර ගල් කලාවක වැඩ ඉන්න පුළුවන්. සිත සංසේ නිදහස්ව පවතිනවා. රහතන් වහන්සේලාගේ, බුදුරජාණන් වහන්සේලාගේ මනසේ තර නේද තිබුණේ? ආර්ථිකයට ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකයට ප්‍රශ්නයක් නැහැ. අස්සාවට ප්‍රශ්නයක් නෑ. අධ්‍යාපනයට ප්‍රශ්නයක් නෑ. මේක භෞතික විසඳුමක් තුළින් නෙමෙයි මේ ධර්මය අවබෝධ කරගන්නේ, අධ්‍යාත්මික විසඳුමක් තුළින්. සතරාපායෙන් නිදහස් වෙන අදහසක් නැද්ද මේ ආත්මයේදී? අනිවාර්යෙන් නැත්තම් මනුස්ස ජීවිතේ හිස් පින්නතුනේ. මනුස්ස ජීවිතේ හිස්. අර බලන්න නිකන්සේ ලව් අඳුරු වගේ සතුත් එහෙමනේ නේද? උපදිනවා, අත්යෙන් අතට තරකල එහෙම මේ කකා බිබී ඉන්නවා, වයසට යනවා, වැඩ කරනවා. අනිත් සතුන් තරවල් හදා ගන්නවා, ආහාර පාන ටික රස කර ගන්නවා, කූඩුවක් හදා ගන්නවා, ජීවත් වෙනවා, වයසට යනවා. මනුෂ්‍යත්වයක තියෙන සුවිශේෂත්වයේ ධර්ම අවබෝධය. ධර්ම අවබෝධය කරන්න උපකාරක කරුණු හතරයි. කල්යාණ මිත්‍රත්වය කියන බලන්න. සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඔයිට වඩා උපකාරක ධර්මයක් වෙන්නේ. කල්යාණ මිත්‍රත්වය කියන්නේ කම්පද. ධර්මයේ දැනගත්ත, අවබෝධ කරගත්ත, ප්‍රත්‍යක්ෂ කරගත්ත, මනාවක ධර්මයේ කියා දෙන්නට පුළුවන් ධර්ම ගුරුවරයාට කියන්නේ කල්යාණ මිත්‍රත්වය කියලා. ඒ කල්යාණ මිත්‍රත්වය නිකන් ආශ්‍රය කළාට මදි. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ධර්මය ලබා ගන්න ඕන. අපි ඉංග්‍රීසි සර් කෙනෙක් අඳගහගෙන සිංහලෙන් කතා කර කර හිටියොත් මොකද වෙන්නේ? ඉංග්‍රීසි කියන යාළුවා බෑනේ. එහෙමනම් අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන සර්. එහෙමනම් කල්යාණ මිත්‍රත්වය ආශ්‍රය කළොත් කල්‍යාණ මිත්‍රත්වයත් එක්ක සද්ධර්ම සාකච්ඡා කරන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කරගෙන තමයි කරුණු ගැන ගැඹුරින් සිතා බලන්න ඕන. අපේ මුතුනේ තරුණ කාලයේදීම අවුරුදු තරුණ වියේදීම පොත්පත් කියවන පටන් ගත්තා. මම ඒක පුරුද්දක් තිබුණා. මට එහෙම පොත් වේගෙන් මම කියවන්නේ නැති පුරුද්දක් තිබුණා. ඒකට හේතුව නොතේරෙන ආකාරයෙන් වේගෙන් පොතක් කියලා ඉවරයි කියන දේ මට ඇති වැඩ නැහැ. තේරුම් ගත්ත ආකාරයෙන් මම එක පිටුවක් කියලා ඉවරයි කියන මානසිකත්වයට මම හරි කැමතියි. ඒ නිසා දවසකට පිටු 5යි කියවන සමහර විට ඒ සමයේදී එක පිටුවක් අරගෙන ඒ පිටුවේ ගාථාවේ සහ තේරුමත් එක්ක හැම පැත්තකින්ම මට ගන්න පුළුවන් දේ ඒ ගාථාවේ ඇති ගම්භීර අරුත් පිළිබඳව විමසා බලන. ඒ විමසා බැලීමේදී අපේ ආචාර්ය ස්වාමීන් වහන්සේගේ පුතා වරු ගොඩාක් උපකාර කරන අවබෝධය වර්ධනය කර ගැනීම නිසා පින්තුනේකින් අදහස් වෙන්නේ මොකක්ද? යෝනිසෝ මානසික. දැන් මේ දේශනයක් අහගෙන ඉන්න නිකන් යන්නේ සාහිණාස කියපේ හැම වචනයකම තියෙන ගැඹුරු අර්ථ සොයාගන්නෝ. ඒ ගැඹුරු අර්ථ සොයාගෙන කනඩ තමයි පින්තුනේ යෝනිසෝ මානසිකාරයක් ඇති කෙනෙකුට තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති වලට යන්න පුළුවන්. යෝනිසෝ මානසිකාරයක් නැති කෙනෙකුට ධම්මානුධම්ම ප්‍රතිපත්තියකට යන්න පුළුවන් කමක් නැහැ. සත් කල්‍යාණ මිත්‍රත්වයක් නැති කෙනෙකුට සද්ධර්මය හම් වෙන්නේ නැහැ. සද්ධර්මය හම් වෙන්නේ නැති කෙනෙක් යෝනිසෝ මානසිකාරය කරන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරය කරන්නේ නැති කෙනෙක් ධර්මාඥානකට. අපි පන්සිල් රැකලා ඉන්නවා, අපි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක හරිම වැරදි. පන්සිල් කියලා කියන්නේ පිළිතුරු ඒක සාමාන්‍ය මොන්ටිසෝරි මේ ආර්ථික මාර්ගයේ දෙන මොන්ටිසෝරි නම් මොන්ටිසෝරි යන්න ඕනේ. මොන්ටිසෝරි යන්නේ තුනේ පොට්ටම දානවා මොන්ටිසෝරි නේද? ඒ නිසා මොන්ටිසෝරි යන්න ඕනේ. මොන්ටිසෝරිය මේ ධර්මයේ තියෙන අත් වශයෙන් ඒ මොන්ටිසෝරිය තමයි මුලට ප්‍රබල. මොකද මොන්ටිසෝරි කියන්න ගන්න යන්නා යන තමයි විශ්වවිද්‍යාලයේදී අපි ඉන්නේ. ඒක හරි ඒක වෙනම කතාවක්. හැබැයි එතන මොන්ටිසෝරිය තියෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක තමයි අපි උපකාර කරගන්නේ එතන එහාට සෑහෙන ධර්මය පහකට යන්න ඕන. ඒක ආරක්ෂා කරගන්න ඕන. නැත්නම් මොන්ටිසෝරි නැ කියන්නේ නැතුව එකේ වන්දියට ගන්නෙ නෑ. එකේ වන්දියට ගන්නෙ නැතුව සාමාන්‍ය පෙළට ගන්නෙ නෑ. සාමාන්‍ය පෙළ ගන්නෙ නැතුව උසස් පෙළට ගන්නෙ නෑ. උසස් පෙළ ගන්නෙ නැතුව විශ්වවිද්‍යාලයට ගන්නෙ නෑ. ඉතින් ඒ නිසා මේ පෙළ හරියට වටිනවා. නමුත් ඒ පෙළේ ඉස්සරහට යන්න ඕනේ කියන එකයි ඒ අදහස් කරන්නේ. ඒ නිසා අපි මොන්ටිසෝරි ඉස්සරහට යන්න ඕන. ඉදිරියට යනවා. ඒ කියන්නේ මේ දැනගත් තත්ත්වේ අපි ඉස්සරහට පියවරක් කොහොම හරි තියන්න ඕනේ. ඇයි? මම මේ ආත්මෙන් සතරක් හයි නිදහස් වෙන්න ඕනේ. තමන් අපාය යනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් සාත්‍රයක් අහගන්න ක්‍රමයක් තිබ්බනම් හොඳ නේද? තමන්ගේ හිත දිහා බැලුවාම තමන්ට කියන්න පුළුවන් තමන්ගේ ගතිය මොකක්ද කියලා. හැමෝටම තියෙනවනේ නේද? ගති ලක්ෂණ තියෙනවා. කොහොමද? මනුස්ස ගති තියෙනවා සම්පූර්ණ. මනුස්ස දේව ගති තියෙනවා. මනුස්ස යක්ෂ ගති තියෙනවා. මනුස්ස පෙරේත ගති තියෙනවා. මනුස්ස තිරිසන් ගති තියෙනවා. ලේසිනේ. දැන් මගේ හිත මොන ගතියද කියලා හඳුනගන්න ඕන නම් හඳුනගන්න උත්සාහ කරන අය පින්නතුනේ ඉන්නේ මනුස්ස ගතිය. මොකද යාට හද විදර්ශනාවක් තියෙනවා කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඊට මෙහා චරිතයක ඉන්න කෙනෙක් නම් මේක විමසන්නේ නැහැ පින්නතුනේ. ධර්මශාලාවකට ගොඩ වෙන්නේ නැහැ. ධර්මශාලා දේශනාවක් අහගෙන ඉන්නත් බෑ දෙවේ පිච්චේ. අමාරයි බලන්න බෑනේ පිච්චේ. ඇයි? තාත්තේච්ච කබලට වතුර දානකොටනේ. කුරුවෙච්ච තුවාලට ලුණු දානකොට වගේ. ඒ වගේ තමයි පින්නතුනේ මේ ධර්මයේ තුල හරියට වැඩිච්ච නැති කෙනෙක් ධර්ම මාර්ගයේ රසවත් වෙන්නේ නැහැ. මේ ධර්ම ප්‍රීතිය විඳින්න මේ කාන්තෙන් හොඳ අය. හැබැයි එතනින් එහාට ස්ථීර නියත ගතියකට යන්න ඕන නියත සම්භෝගී කරායන ගුණයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් වැඩක් නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසකාරය ධම්මානුකම්පිත කොටපත්ති. පිළිතුරු මා කර්ම කාලෙම පොත් කියවද්දි ධම්ම පොත්පත් කියවද්දි ධම්ම කදේ කියවද්දි මම කල්පනා කරන්නේ මේ ධාතාව ශ්‍රවණය කිරීමෙන් මේ මානවකයා මේ බ්‍රාහ්මණයා මේ කුල පුත්‍රයා කියලා සඳහන් කරනවානේ. සඳහන් කළ පහලින් තියෙනවා සෝහන් වුණාමයා සහුදාගාමී වුණාමේ පිරිස නාගාමී වුණාමේ පිරිස අරියත් වුණාමේ පිරිස කියලා ධාතාවන් වලින් යටින් සඳහන් වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. කොළොට තට්ටු කරලා බැලුවේ නැද්ද මමත් ඒ ධාතාව දැන් කියවලා බැලුවා. මං සෝහන් වුණ නැත්තේ මොකද? මට ඒ කාර්යය හරි ප්‍රශ්නයක් කොළොට. මොකද මං සහුදාගාමී වෙන්නේ නැහැ. ඇයි මේ ධාතාව කියුවාම මම රහත් වෙන්නේ නැත්තේ? පින්නතුනේ ලයිට් තියෙනවානේ, පහනක් තියෙන්නේ ලයිට්, එලියන් ටෝච් එකේ තියෙන්නේ ලයිට්, එලියන් මේ බල්බ් එකේ තියෙන්නේ ලයිට්, ලොකු ෆ්ලෑෂර් එකක තියෙන්නේ ලයිට්, හඳේ තියෙන්නේ ලයිට්, ඉරේ තියෙන්නේ සන්ලයිට් නේද? ඉරේදීන්නේ එන්නේ වෙනසක් නැද්ද? ඉරේදීයට පුළුවන් මුළු ලෝකයක් මේ ග්‍රහ ලෝක ගණනාවකුත් නේද ආලෝකමත් කරන්න ඉරේදීයට පුළුවන්. ටෝච් එකේට පුළුවන්ද? අපේ ළඟ තියෙන එළිය ටෝච් එකේ බොහොම පොඩි උන්වහන්සේලා බොහොම දිගු පුළුල් නුවණකින් මේ ගාථාව දෙස බැලුවා. තේරුණාද? පුළුල් දිගු දුරදර්ශී මහා ඥානයකින් මේ ගාථාව දෙස බැලුවා. ඒ නිසා පෙන්වන්න. ඒ නිසා පෙන්වන්න. ආතින් යනකොට මමත් මගේ කැමරාවෙන් දාලා පල්ලෙහා ෆොටෝ එකක් ගන්නවා. අනේ එච්චර උතර පේන්නේ. අමතර Google Map එකේ එහෙම දාලා තියෙනවා අර චන්ද්‍රිකා තාක්ෂණයේ කැමරාවන් වලින් අරගෙන විම තියෙන ඉදිකට හොයාගන්න පුළුවන් විදිහේ ඡායාරූප තියෙන මේ පොළොව. එතකොට ඒක මොකද හේතුව? අර කැමරාවේ තියෙන ලෙන්ස් එක. ඒ හේතුව නිසා තමයි ඒ විදිහේ තියෙන්නේ. එහෙමනම් අපේ ඔළුවේ තියෙන මේ ලෙන්ස් එක දැකීම දෘෂ්ටිය ඥානයේ දර්ශනේ පුළුල්. අපි ෆොටෝ ගන්න කැමරාවක් පුළුවන් මේ වට පිට හවෙන්නේ මේ කොටස හවෙන්න ගන්න ෆොටෝ ගන්න. නමුත් මුළු ලෝක බෝලෙත් එකට අල්ලලා ගන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් කැමරා තියෙනවා. හරියට පැහැදිලිවම. අන්න එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ එකිනෙකාගේ එකිනෙකාගේ බුද්ධි ප්‍රභාවය අනුව ආලෝකයේ අනුව ඒ කාරණා පිළිබඳව තේරුම් ගන්න ස්වභාවය තමයි තියෙන්නේ. එහෙමනම් පිටතුනේ අපිට මේ ධම්මපද ගාථාවන් වලින් කියන ප්‍රබල අරුත දැනගන්න තරම අපේ ආලෝකය මදි. හැබැයි ආලෝකය වැඩි කරගන්න බැරිද? පුළුවන් තරම් ධර්මයේ සිහි, පුළුවන් තරම් ධර්ම සාකච්ඡා කිරීම, පුළුවන් තරම් ධර්මයේ ගවේෂණය කිරීමෙන් තමයි මේක සාර්ථක වෙන්නේ. ඥාන දර්ශනය එක මොහොතක උදා වෙනවා. මේ අපි තියෙන සියලුම දුක්ඛ දෝමනස්සය දුර වෙනා යන ආත්ම දෘෂ්ටි අපිට ඉගිලි යනවා. දැන් අපි සාමාන්‍යයෙන් පිළිතුරු මහකෝපී දෘෂ්ටිය, සීලියකාගේ දෘෂ්ටිය, අලු කුමාරයේ දෘෂ්ටිය වගේ ඒවා වුණාම කට්ටඩියෙන් ගෙනල්ලා තොල්ලයක් නඩලා මූලක් බදලා එහාට යනවා. සක්කාය දෘෂ්ටියත් එහෙම යනවා කියන්නේ. සක්කාය දෘෂ්ටිය එහෙම යවන්න බෑ නෝට. සක්කාය දෘෂ්ටිය යවන්න නම් සක්කාය දෘෂ්ටිය නැති කෙනෙක් වෙන්න ඕන. සක්කාය දෘෂ්ටිය තියෙන කෙනෙකුට ඒක කරන්න බෑ. සක්කාය දෘෂ්ටිය දුරු කරන්න සක්කාය දෘෂ්ටිය නැති කෙනෙක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමයි ඒ සක්කාය දෘෂ්ටිය දුරු කරන ගුරු ඇදුරුතුමා. බුදුරජාණන් වහන්සේ තමයි සක්කාය දෘෂ්ටිය දුරු කරන ගුරුවරයා. පින්නතුණුන් ආදරය හැටියට තොලින ගහන පදේට නටක් කරනවා. නටලා නටලා මේ සක්කාය දිට්ඨිය ඉවර වෙනකම් සියලු දොළ මෙදේක දින මෙතනින් එළවන්න ඕන. සක්කාය දිට්ඨිය මෙතන කියලා කිව්වේ ඔබේ අදවත ඔබේ ආත්මය තුළ. වෙලාගෙන සක්කාය දිට්ඨිය. ඒ නිසා මෙතන දැන් දෙන්නේ ඉන්නවා කියලා අඳුරගන්න. එක්කෙනෙක් තමයි ධර්ම මාර්ගය යන සත්පුරුෂ ඇත්ත. අනිත් එක්කෙන තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත අසත්පුරුෂ ඇත්ත. දෙන්නම හොඳ පිරිසකුත් ඉන්නවා, නරක පිරිසකුත් ඉන්නවා මේ අධ්‍යාත්මය තුළ. කුසල චේතනා තියෙනවා, අකුසල චේතනා තියෙනවා. පෞකාර සිතුවිලි තියෙනවා, පින්වන්ත සිතුවිලි තියෙනවා. ආත්ම දෘෂ්ටිය දෙනවා, අනාත්ම දෘෂ්ටිය දෙනවා. දෘෂ්ටි වල පිටුතුනේ ඇලෙන්නේ නැහැ සිත බර වෙනවා. දෘෂ්ටි වලින් නිදහස් වෙන නිදහස් වෙන්න සිත සැහැල්ලු වෙනවා. සංකල්ප වල ඇලබ ගන්න ගන්න පිටුතුනේ සිත බර වෙනවා. සංකල්ප අතහරින්න අතහරින්න සිත සැහැල්ලු වෙනවා. ඉන්ද්‍රියන් ඇලබ ගන්න ගන්න ජීවිතේ බර වෙනවා. ඉන්ද්‍රයන් අතහරින්න අතහරින්න කොහොමද අපි ඉන්ද්‍රයන් අතහරින්නේ? ඇහැ ගලවලා පිටින් තියෙනවා. ඉන්ද්‍රයන් අතහරින විදිය දෙමතුළු ටිකක් අපි කතා කරමුකෝ. ඉන්ද්‍රයන් කොහොමද අතහරින්නේ කියලා. අපිට තියෙන ඥාණයට කියනවා ඉන්ද්‍රිය ඥාණය. අපිට තියෙන ඥාණයට කියන නම මොකක්ද? මාර්ගඵලයේ උතුමාට රහතන් වහන්සේලාට තිබෙන ඥාණයට කියන්නේ කොහොමද? ඉන්ද්‍රිය ඥාණය කියලාද? නැහැ. ලෝකෝත්තර ඥාණය. ඒකට ඉන්ද්‍රිය ඥාණය ලෝකෝත්තර. ලෞකික ලෞකික ඥාණය සහ ලෝකෝත්තර ඉන්ද්‍රිය ඥානය. එහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් දැනෙන සියලුම ස්පර්ශ වේදනා මේ පහ එකතු කරලා එක එක හැඩවැඩ දාලා වර්ණවත් කරලා එක එක දේ නිර්මාණය කරන අපූර්ව ඉන්ද්‍රිය තමයි මේ මනයි. මේ ඉන්ද්‍රයන් පහෙන් ගත්ත දේවල් වලින් ඇරෙන්න මොනවා හරි මනස තියෙනවද කියලා බලන්න පරීක්ෂා කරලා. ඉන්ද්‍රයන් පහෙන් එකකින් හෝ ගත්ත දෙයක් ඇරෙන්න වෙන දෙයක් තියෙනවද බලන්න මනසෙ? නෑ. ඒව එකතු කරලා තමයි මෙයා නිර්මාණය කරන්න හදන්නේ. යාට චිත්‍රා දෙන්න පුළුවන්. මනසට මවන්න පුළුවන්. මනසට මවන්න. ලෝකෝත්තර ඥානය. ලෝකයෙන් එතර වූ ඥානය. ලෝකෝත්තර ඥානයේ රූප තියෙනවා. එහෙනම් ඇසින් නිවන් දකින්න පුළුවන්. ඇසින් නිවන් දකින්න බෑ කියලා ඇස ඉක්මවට ඕන නිවන් දකින්න. ඇස සම්පූර්ණයෙන් අදහන්න. ලෝකෝත්තර ඥානයේ ශබ්ද තියෙනවා. එහෙනම් කන ඉක්මවට ඕන. ලෝකෝත්තර ඥානයේ ගන්ධ තියෙනවා. ගන්ධ නාසයේ මොකක්ද? මොකද මේ ඉක්මවන්නේ කියලා කොහොමද ඒක කරන්නේ කියලා පැහැදිලි කරන්නම්. ලෝකෝත්තර ඥානයේ රස තියෙනවද? නැහැ. රස නැහැ. ලෝකෝත්තර ඥානයේ ස්පර්ශ දැනීම තියෙනවද? ලෝකෝත්තර ඥානයේ සංකල්ප දෘෂ්ටි චේතනා කර්ම සිටින තියෙනවා. මොනවද තියෙන්නේ? දැන් නැති දේවල් කියුවේ එහෙම ලෝකෝත්තර ඥානයේ මොනවද තියෙන්නේ? ඒක වෙලා නම් හොඳින් සාර බලන්න ලෝකෝත්තර ඥානයේ මොනවද තියෙන්නේ? ඉන්ද්‍රියන්ගේ නිරෝධය පටිච්ච සමුප්පාදේ නිරෝධය. සම්මා ගුණයට පැමිණීම. ඉන්ද්‍රිය සංයෝගය. ඉන්ද්‍රිය ඉක්ම වූ ස්වභාවය. තියෙන දෙයක් මොන හරි කියන්න පුළුවන්. සංස්කාරක වශයෙන් කිසිවක් නැත. ඉන්ද්‍රිය ගෝචර වූ කිසිවක් නැත. එම නිසා එය කැඩෙන්නේ නැත, බෙදෙන්නේ නැත. ඇතිවීමක් හෝ පැවතීමක් හෝ නැතිවීමක් නැත. නිවනේ ඇතිවීමක් හෝ පැවතීමක් හෝ නැතිවීමක් නැත. ඒ නිසා නිත්‍ය සදාකාලිකයි, පරම සුන්දරයි. එවනනේ නිත්‍යයි. නිර්වාණ ධර්මයේ සදාතනිකයි. ඒක බුදුරජාණන් පහළ වුණත් නැත්නම් ඒක හැමදාම පෞතන සැනසීමේ ස්වභාවයයි. සදාකාලික වෙන්නේ අකාලික නිසා. පැහැදිලිද මෙතන? සදාකාලික වන්නේ අකාලික නිසා. අකාලික වන්නේ සදාකාලික නිසා. අකාලිකයි කියන එක තව ආකාරයකට අපි තේරුම් ගමු. කාලය කියන්නේ දැන් මේ ඔරලෝසුවටත් අපි කියන්නේ කාලය. තප්පර කියන්නේ කාලය. විනාඩි කියන්නේ කාලය. පැය කියන්නේ කාලය. දවස් කාලය. සති කාලය. මාස වසර, දස වසර, ලක්ෂ ගණන් කියන්නේ කාලය. මිනිම් දණ්ඩක් ඇති තැන අපි පාවිච්චි කරන එකට කාලය. ගෙදර තියෙනවා මේ කුස්සියේ කාල කාලය නේ. කාලය දැන් තියෙනවා. දැන් ඉතින් දැන් කෝප්පේ තියෙන ඉතින් කාලය කියලා තිබ්බා. ඒ හාල් කාලය වේගයෙන් මිනිම් දණ්ඩක් සඳහා භාවිත කරන ඕනම දෙයකට පාවිච්චි කරන්නේ කාලය. ඒකට මිනිම් දණ්ඩක්. මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් සංස්කාරක ලෝකේ පමණයි කියන්නේ. මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් සංස්කාරක ලෝකේ පමණයි. ලෝකෝත්තර ලෝකේ මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් නැහැ. දැන් අපේ ඉන්ද්‍රියන් වැඩක් තියෙනවද? මේ ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්න පුළුවන්ද? නැහැ. මේ ඉන්ද්‍රියන් දෙක විස්රාමයේ වන්න ඕන. මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ මේ ඉන්ද්‍රියන් වල ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. මේ ඉන්ද්‍රියන් වලින් කිසියම් ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා දැන් තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියන් දෙක විස්රාමයේ වන්න ඕන. මේ ඉන්ද්‍රියන් වලින් පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සුඛ දුක්ඛ උපේක්ෂාවතේ විඳින්න තමයි. මට නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නෑ. ඒ සංස්කාරයවල මට නිවන ඕන දැන්. මොකද හේතුව මට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පත් ගිහිල්ලා ඇති වෙලා තියෙන නිවන් දකින්න ඕන නේද? විස්රාමයේ යනවා. කොහොමද විස්රාමයේ යන්නේ? ඉන්ද්‍රයන් වලදී යන ඇලීමයි ගැටීමයි එකවර නැති කරන්නේ දෙපාරකට පා. ඇලීම දුරු කරලා පස්සේ ගැටීම දුරු කරන්නේ එයා ධර්ම නැහැ ගැටීම. ගැටීම දුරු කරලා පස්සේ ඇලීම දුරු කරන්න කියොත් එතකොට ඇලෙනවා. දෙකම එකවර සිද්ධ වෙනවා. ඇලීමට වැටෙන්නේ නැතුව ගැටීමට වැටෙන්නේ නැතුව මේ ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන් ඉක්මවා යෑම සිද්ධ වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය නිරෝධය සිද්ධ කරගන්න. මේ මනාකොට ඥාන දර්ශනේ නැති කරගන්න තැන තමන්ගේ අධ්‍යාත්මයේ පින්නතුනේ හිරු අවදි වෙන විට මුළු පරිසරයම ආලෝකමත් වන්නාසේ. ඔබේ ආත්මය ආලෝකමත්, ඔබේ කර්ම, ඔබේ මනසේ තියෙන ස්වභාව ලක්ෂණය ඔබට පේනවා ප්‍රඥාව නැමැති මහා ආලෝකයේ. නක්ති පඤ්ඤා සමා ලෝක ප්‍රඥාව විතර වටින් දිදුන ආලෝකය වෙනනම් නැහැ. ලෝක හැමෝම හිරු ආලෝකය ප්‍රබලයි කියන ලෝකෙට බුදුහාමුදුරුව කොච්චර ලස්සන වචනයක් එකතු කරේ. ප්‍රඥාව විතර ආලෝකය නැහැ. හිරු කෑවුවත් පිළිතුරු ප්‍රඥාලෝකය නැත්නම් ඒ අය අන්නයි. ඔබ සතුටෙන්ද ජීවත් වන්නේ? කෙනෙක් විමසුවොත් ඔබට දෙන උත්තරේ මොකක්ද? තාවකාලිකව සතුටෙන් ජීවත් වෙනවා. ඔව්, සතුටෙන් ජීවත් වෙන්න බැහැ කිව්වොත් ධර්මයේ අවබෝධය ඇති කර ගන්න තුරුම සතුටෙන් ජීවත් වෙන්න ආරම්භ කරන්න බෑ. සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ධර්ම අවබෝධයෙන් පස්සේ. වඩාත් මේ ලෝකේ සතුටෙන් ජීවත් වන අය අතර ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. තිබුණද කොයි බාරේ දුක කනස්සල්ල කඩවැලි කීම? කොයි බාරේ තියෙනවද එහෙම සංවේගයෙන් පත්වෙච්ච තැන? එහෙම ඒ වගේම ඊළඟට සතුටෙන් ජීවත් වෙච්ච අය තමයි රහතන් වහන්සේලා. ඊට පස්සේ සතුටෙන් ජීවත් වෙච්ච අය තමයි ඔය සාකා මහා උපාසිකාව, මේ පිළිසිටුතුමා වනේ නේද? ඒ මහා උපස්ථායක උපස්ථායකව ඇතුළු මාර්ගඵල ලාභී උතුම් සතුටෙන් ජීවත් වෙච්ච අය. එයක දුක්නේ අතරමං වෙලා ඉන්නේ. තාම තෙරක් සොයමින් මහා සාගරේ මන් සලකුණු සොයනවා. තෙරක් සොයමින් මහා සාගරේ මන් සලකුණු සොයමින් ඉන්නවා. එහෙමද නැද්ද? එහෙම නැයි එමින් තෙර සොයා ගන්නට ඕන, මග සලකුණ හොයා ගන්නට ඕන. ඇත්තටම නිවන් පුරයට යන්න ගුවන් යානයක් ආවොත්, මම කියන්නේ ගුවන් යානයෙන් නිවන් පුරේ යන්න පුළුවන් කියන එක නෙමෙයි. ගුවන් යානයක් ඇත්තටම ආවොත් විසාකා මහ උපාසිකාව හරි නේද? තුසිත ලෝකේ ඉඳලා හරි ආවොත්, අනේ පිළිසිතුමා හරි ආවොත් ගුවන් යානයක උත්තරගෙන අපේ මේ සුබෝධාරාමයේ ඉන්න ධායක පිරිසෙක්ට යන්න ඕන කියලා. ඒ දෙන්නේ කියනවා පොඩ්ඩක් ඉන්න මම ගෙදරට ගිහිල්ලා පර්ස් එක අරන් එනවා. එහෙම නැත්නම් අම්මා හිතේ කියලා නෑ, පොඩ්ඩක් කෝල් එකක් දාලා ඉන්න. තාම පුතා නසාත බැඳේ නැහැ වෙඩින් එක ඉවර වෙනකන් ඉන්නේ. ඈ දුව මේ කාටවත් තාම දුන්නේ නැහැ. ඒ නිසා දුව විමන් ගල් ඉවර වෙනකන් ඉන්නේ කියලා කියනද නැහැ. ඒ කියන්නේ මෙතනින් ලෝකෝත්තර ලෝකයට පිවිසුනහම ආයි අපිට කෝල් එකක්වත් දෙන්න පුළුවන් කම නැහැ. යන්නේ නැහැ. ආයි ඉන්නත් නැහැ. යන්නේ නැහැ. දැන් මම අහන්නේ මේ ඔබේ සිතට අහන්න බලන්න. හොඳයි. බෝඩින් පාස් එක කඩන්නද? නේද? ටිකට් එක දෙන්නද යන්නේ? ඈ සූදානම් කොබලන් අත උස්සන බල යන සූදානම් ඔය බොරුවට කියපු නිසාද හොඳයි. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට උවමනාවක් තියෙනවා ඒ නිවන් ධර්මයේ අවබෝධ කරගන්න ලොකු උවමනාවක් තියෙනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මෙන්න මේ කොන්දේසියේ යටත් වෙන අය පමණයි ක්ලේම් එකට නැගගන්නේ. කොට ගෙත් එහෙමනේ මේ ලික්විඩ් අරවා මේවා මේ ආවද ඒවා දෙන්න එපක් කොට ගන්න තියෙනවා නේද අපේ හාමුදුරන් හසුමා වඩමුලා ඕස්ට්‍රේලියාවට බොහෝ දෙනාට ධර්මයේ අසන්න සැලස්සුව එහි ඥානවීර සාමිවහන්සේ නාමද සාමිවහන්සේ ආදී සාමිවහන්සේ අපිට හොඳ කල්යාණ මිත්‍රයෝ වශයෙන් උපකාර කළා උදව් කළා බුදාන් දෙවිට මහා සේවයක් කරන උන්වහන්සේලා මහා කල්යාණ මිත්‍රයන් වහන්සේලා පිරිසක් අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ ධම්මවසනාක හඳුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිනෙන් අර දැනුමෙන් අපි මේ කටයුතු ටික සිද්ධ කළා. බොහොම සන්තෝෂයි. දෙයක තහනම් ටිකක් තියෙනවා. මොනවද දෙයක එකයි කියලා කියන්නේ ලෝකෝත්තර ලෝකෙට යන්න නම් මේ ලෝකේ ඉදිකාටක දෙයක් වා අරගෙන ඉන්න පහ කියලා කියනවා. පැහැදිලිනේ? ලෝකෝත්තර ලෝකෙට යන්න නම් මේ ලෝකෙ ඉදිකටක දෙයක් අරගෙන ඉන්න නම් එපා කියලා කියනවා. ලැස්තිද? බෑග් මලුවක් යන්න බෑ. කොට්ට මෙට්ට අරගෙන යන්න බෑ. හොඳයි නේද? මේ ලෝකෙින් දෙයක් අරගෙන නම් එන්න එපා කියලා කියනවා. මේ ලෝකෙ කිසිවක් ඉදිකටක දෙයක්වත් කියන්නේ අදහස් කරේ පොඩිම දේ ඉදිකට කියලා පාවිච්චි කරන නිසා. කියන්නේ අපමණ වේලුවක දෙයක්වත් අරගෙන නම් මේ ප්ලේන් එක නගින්න එපා. මොකද හේතුව මේ ලෝකේ තියෙන දේවල් හට ගන්නවා, පර වෙනවා, වයසට යනවා, ආය නැති වෙලා යනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා. ඉතින් ලෝකෝත්තර ලෝකේ ගඳ ගහයි මේ ලෝකේ තියෙන හැම අරගෙන නේද? මේ ලෝකේ තියෙන දේවල් අරගෙන යනවා ලෝකෝත්තර ලෝකේ ගඳ ගහන නිසා ගේන්න එපා කියනවා. මේ ලෝකෝත්තර ලෝකේ අපමණ වේලුවක් දැන් පිටුතුන්ට ඔන්න අවකාශය ලැබෙන ගුවන් යානයේ ගිහිල්ලා වාඩි වෙන්න. ඔබ ඇත්තෙන්ම වම් පැත්තේ සීට් එකේද වාඩි වෙන්නේ දකුණු පැත්තේ සීට් එකේද වාඩි වෙන්නේ? දකුණු පැත්තේ තමයි ඔබ ජනේලෙ ඇයි. පොතන හරි කමන්නේ. දැන් වාඩි වෙන්නයි හදන්නේ. දැන් මේ ලෝකේ දේවල් අරගෙනද ගිහිල්ලාද ඉන්නේ නැත්නම් දාලාද ඇවිල්ලා? දාලා ඇවිල්ලා. දැන් වාඩියෙන් සීට් එක හරියටම කියන්න බලන්න මම වාඩි වෙනවා නම් ලෝක මෙන්න වම්පුරේට යන දින ප්ලේන් එක හොඳේ මට කියාගන්නකො ඕස්ට්‍රේලියාවේ හැටි එකක් නැහැ. නිවන්පුරේට යන දින ප්ලේන් එකේ කොයි පැත්තේ වාඩිද? මේ ඥාන පරීක්ෂණයක් කරන්නේ හොඳින් අවධානයෙන් උත්තර දෙන්න නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබ ඔබේ නුවණ කොතරම් තියෙනවද කියලා බලන්න ඕනේ. හොඳේ. ඔව්. කොයි පැත්තේද වාඩි වෙන්නේ? ඈ මේ ලෝකේ දේවල් ගිනිච්ච නැත්තම් වාඩි වෙන්න සීට් ඕනද? ඉතින් යන්නේ. මේ ලෝකේ දේවල් ගිනිච්ච නැත්තම් වාඩි වෙන්න සීට් ඕනද? යන්න ප්ලේන් ඕනද? එහෙමනම් තාම තමන්ගේ ශරීරය මේ ලෝකෙට අයිති දෙයක් කියලා තාම තේරුම් ගන්න නෑ. මේ ශරීරය මේ ලෝකෙට අයිති දෙයක්. මොනින් තේරුම් ගන්න මේ ශරීරය මේ ලෝකෙට අයිති දෙයක්. මේ මහ පොළොව මේ මහ පොළොවට අයිති දෙයක්. මේ ස්වභාව ධර්මයේ මේ ස්වභාව ධර්මට අයිති දෙයක්. මට අයිති මොනවද? මේ ලෝකෙ දෙයක් කිසිවක් ගෙනියන්නේ. අපි කීවට නම් කියනවා මේ ලෝකෙට දෙයක් අරන් ආවෙත් නැහැ. මේ ලෝකෙින් ආය දෙයක් අරගෙන ගෙනියන්නේත් නැහැ කියලා. ඒ වාට මෙන්න වැඩි ප්ලේන් එක නැගලා හිටගෙන යනවා ගතුන් කටිය වාඩි වෙනවා. ඕන තරම් වාඩි වෙනවා කියලා කියන්නේ. මේ ලෝකෙ දේවල් හොඳට අරගෙන ගියලා. දැන් එහෙ කියලා බලන දඬ ගහනවා නේද? එහෙත් කොහොම පිටින් වල දෙවිද හදන්න වෙනවා ආගමින් ආගමට. උදුමයි නේද? කොහොම පිටින් එකවත් වාද දෙයක් නැතුව ඉන්න බෑ මිනිස්සුන්ට. එහෙම නේද? නුවර කොහොම පිටින් අර ආගමේ කට්ටියක කොහොම පිටින් මේ ආගමේ කට්ටියක මේ ආගමේ කට්ටියක කොහොම පිටින් මේ ඒ ආගම මොහොතු තියෙන මිනිස්සු ළඟ නැත්තේ මනුෂ්‍යත්වය. ternary මේ ඕන වලට වැඩිය ආගමික උම්මාදයන් මිනිසුන්ගේ ඔළුව පුරව ගත්තහම ඒ මිනිසුන්ගේ ළඟ නැත්තේ මොකද්ද? මිනිසත්කම. අර සුදු මහත්තුන්ට වැඩිය ආගමක් නැහැ ඕස්ට්‍රේලියාවේ. ඒ වුණාට මනුෂ්‍යත්වයේ තියෙන ආත්ම සංවේදී දෙයක් දිහා බලන්න පුළුවන් නුවණ තියෙන ඒ නිසා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි බොහෝ අය. ඒ සාපේක්ෂ පිටුතුන් කිරිසක් කියන ওই මනුෂ්‍යත්වයේ තුල ඒ මනුෂ්‍යත්වයේ තේරුම් ගන්න තරම්වත් සමහර ආගමික උම්මාදයන් තියෙන මිනිස්සුන්ට පුළුවන්කම නෑ. ඒ මනුෂ්‍යත්වයේ තේරුම් කරගන්නේ මොඩකම හැටියට. මොනව කරන්නේදනේ? ඒගොල්ලන්ගේ මොඩගන් ඒගොල්ලොන්ට තියාගන්න කියනවා. අපේ ඥානේ අපේ ගුණේ අපි හදා ඒ නිසා පිළිතුනේ අපිට එකම පිළිහිට ධර්මය ධම්මං විනානති සුඛාන්තා. සැපයේ තේස ධර්මය ඇරෙන්න නම් එන මොකවත් නැහැ. එහෙනම් සැප විඳින්න තියෙන්නේ තමයි සිද්ධාර්ථ කුමාරයා අතහැරලා ගිය දුක. හොයාගත්තේ සැප. කේමකට සමහර අය කියන්නේ සැප අතහැරලා ගියා කියන්නේ ඒ ධර්මෙ නැති අය. රජසප විඳපු නැති අය. රජසප විඳින අය දන්නවා රජගේ තියෙන්නේ දුක බව. දුක අත්හැරලා යවන ගත වුණේ සොයාගත්තේ සප. ඒවනම් අපිත් මේ හොයන්න ඕන නෙමෙරදි සපය මායාකාරී සපය නෙමෙයි. නෙමෙරදි සපය නිවන් සපය ශාන්ත සපය අපි සාරණට බුදුරජාණන් වහන්සේ කියපු ඒ උදාාර කර සැපේ මාර්ගයට පිනුතුනි මහ රජවරු රජකම අත්හැරලා ඇවිල්ලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරමින් දවසක දෙතුන් වතාවේ පුදුමයට පත් වෙමින් ඒ ධර්ම සෝය විදිමින් ජීවත් වුණා වැඩ හිටියා. ඇයි? අනේ රජේ රජකමේ මොන සැපද මේ ධර්මයේ නේද සැපේ තියෙන්නේ. අපිට තේරෙන්න තුනේ මේ උදාහරතර අසංකාරික ධර්මයේ හොයාගන්න මේ සැහැල්ලුව හොයාගන්න අතහැරීම පුරුදු කරගන්න. ඒ අතහැරීම කියන්නේ මොකද? බුද්ධ ජනනාංශයේ අතහැරීම කියන්නේ අපූර්ව දෙයක්. අචින්චා මහතුරු මෙන්න මෙහෙම දේශනා කළා. මේ ලෝකේ මිනිසුන් අතහරින්නේ වැරදි දේ. අතහැරියේ යුත්තේ අතහැරීමයි කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවද? බලන්න ওই කාරණේ තරම් දවසක් හිතන්න තිබුණද? දවසක් නෙමෙයි. අවුරුද්දක් හිතන්න දෙයක් ඒක තියෙනවා නේද? තේරුණානේ? දවසක්වත් හිතන්න මේ කාරණේ පිළිබඳව මොන තරම් ගැඹුරු කාරණයක්ද? අතහැරිය යුත්තේ අතහැරීම කියන්නේ. අපි අතහැරීම අලුතෙන් පුරුදු වෙන්න සිද්ධ වෙනවා. මේ අතහැරීම කියන්නේ මොකක්ද කියලා? මගේ ඇඟේ මේ තියෙන ලෙන්සු. අල්ලගෙන ඉන්නවා. මං හැමෝගෙම අහනවා හරි බලයි හරි මහන්සියි. මට සැහැල්ලුව කොහෙද තියෙන්නේ කියලා කියන්නේ. මට නිවීමක් ඕන, මට සහනයක් ඕන. මට කියන්න මේ සහනය කොහෙද තියෙන්නේ, සැහැල්ලුව කොහෙද තියෙන්නේ? මම හැම තැනම දුවගෙන යනවා ලේසුව අතේ පිට කරගෙන. එක තැනකදී තුන් සත්පුරුෂය කැවිලා තියෙනවා සැහැල්ලුව කොහෙවත් නැහැ. ඔබේ මිටි කරගත් දේ අතහරින්න. ඉතිකනේ මම මෙච්චර කාලයක් සැහැල්ලුව හෙව්වා. මෙච්චර කාලයක් මම නිවන හෙව්වා. ඒ සුවයේ දහම් නඟ තේන සත්‍ය තුනේ ධර්ම කාරණය දේශනා කරනවා සමගම අර වඩා ප්‍රකටව ය අපේ ජීවිතවලට දැනෙන කොට ගන්නවා. ඉතින් අතහැරීමේ තියෙන ආශ්චර්යය. මේක දුර්හාමුදුරගේ අතහැරීම. නැගේ පුත්‍රයාණන් වහන්සේ නම මොනවද? චේතන කර්ම වලින් පොඩි දෙයක් සියල්ල අතහැරී ගන්න ඔබට ලැබෙන නිවන සහන දුක නතරයි යම්කෝ වික්කු දුක්ඛං භවතේ චන්තෝ මහාත මහණේ යමක දුක් රහන් වේ දුක නතරයි අතහැරිය යන දුක තියෙනවා හැරියෝ එතන දුක නැහැ. අල්ලාහ්තර තන දුක දෙන්නේ. කුමන හෝ ආකාරයකින් කුමන හෝ දෘෂ්ටියකින් කුමන හෝ සංකල්පයකින් ඇලුම් ස්වභාවයකින් හෝ ගැටුම් ස්වභාවයකින් අල්ලා ගත තැන දුක තියෙන්නේ. ඔබ දුක් විඳින හැම තැනම එක්කෝ ගැටීමෙන් ඔබ ඇලී ඇත්තේ ඒකට. එහෙම නැත්නම් ඇලීමෙන් බැඳීමෙන් යුක්තව ඇලී ඇත්තේ. කුමන හෝ ආකාරයකට ඔබ ඇලෙනවද බැඳෙනවද ඒ හැම තැනම ඔබ වේදනාව දෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ අතහැරීමේ ක්‍රමය දුමයි. අපි හිතන ගැටීම පිළිකුල් කිරීම ප්‍රතික්ෂේප කිරීම විවේචනය කිරීම and අතහැරෙන්නේ බුදුහාමුදුරන් අතහැරෙන සාන්තයි. වෛරය නෙමෙයි. යමක් හොඳයි ගන්න කියලා ගන්න තැන නරකයි කියලා ගන්න ගැනීමක් නෙමෙයි. ධනාත්මක දහමක් ළඟ ඍණාත්මක දහමක් නෙමෙයි. ඔය ධනාත්මක ඍණාත්මක ස්වභාව ඉක්මවා යන අතහැරීම. සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර කැමී අවසාන එකෙන් මානසික වශයෙන් කිසිවක් එහි චේතනා වශයෙන් කිසිවක් එහි නැහැ. ඒ නිසඳම ඒ නිහඬවම ඒ සංසුන් බවට තමයි පිළිතුරේ සංවරය කියන්නේ. ඒ සංවරය ඇතිවන්නේ ධර්මයෙන්. මේ ලෝකේ හැම දෙයක්ම අත්හැරීම මම විසින්. මම විසින් ඉදම අත්හැරීම. මම විසින් මිත්‍රයා අත්හැරීම. මම විසින් මේ භාණ්ඩය අත්හැරීම. එහෙමනේ? හැබැයි මම අත්හරින්නේ කවුරු විසින්? මම විසින් අත්හැරීම. මම අත්හැරේද? මමත්වය. මම කියන්නේ අදහස් කරේ ඒක. මමත්වය අත්හරින්නේ මම විසින්ද? නේ. ඉදම අත්හැරියා මම විසින්. මිත්‍රයා අත්හැරියා මේ භාණ්ඩය අත්හැරියා හැම දෙයක්ම අත්හැරියේ මම විසින්. එහෙත් මම කියන ස්වභාවය අත්හැරින්නේ මම විසින්. මම විසින් අත්හැරියොත් එහි තිබේද? මම විසින් අත්හැරියොත් එහි තිබේද? මමත්වයෙන් තොර වූ අවස්ථාව. මට මාව අත්හරින්න පුළුවන්. මමත්වයෙන් මමත්වය අත්හරින්න පුළුවන්. මමත්වේ මමත්වය අත්හරින්න බැහැ. මමත්වේ මමත්වය අත්හරින්න බැහැ. එහෙමනම් කුමක් ගති අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද අපි අනුගමනය කළ යුතු කරන විදිහට. අනේ ඒ නිසා තමයි අපිට සිහිය දියුණු කරන්න ඕන. කර්ම හදා ගන්න. සතියේ හරි වැදගත්කම සිහිය. ඒ සිහිය කියලා කියන්නේ සමස්ත අපේ මනස තුළ, ඥානය තුළ, ආත්මය තුළ පවතින මනා කරුණු කාරණා අවබෝධ කර ගන්නට තියෙන සිහිය. දැන් අපිට සිහියක් තියෙනවා. තේරෙනවද නැද්ද? දැන් ගෙදර යන සිහියක් තියෙන්නේ. ඒකද කියන්නේ සම්මා සතිය කියලා. ඒකද කියන්නේ ගෙදර යන සිහිය කියලා. පාරේ යන කියන්නේ පාරේ යන සිහිය කියලා. කවුරු හරි කියන්නේ මතක් වෙනවා නම් විතරක් කියන්නේ මට පුතාගෙන සිහිය කියලා. ඒකනම් සම්මා සතිය නෙමෙයි. ධර්මයේ අරමුණු කරගත්තහම ඒ පිටුනේ සම්මා සතිය ලැබෙනවා. ධර්මයේ මුල් කරගෙන කටයුතු කරද්දී සම්මා සතිය ලැබෙනවා. එහෙම නැතුව සම්මා සතියක් ලැබෙන්නේ නැහැ. සම්මා සතිය තුළ තියෙන්නේ ගෙදරද, පාරද, පුතාද, වස්තුවද, කොස්තාද, දෙවිදාද, පොල්දාද, ඉඩමක්ද, කඩමක්ද, මොනවද තියෙන්නේ සම්මා සතිය. පිරිතුනේ සිහිය හරියම පිරිසුදු. ඒ සිහිය හරියම පිරිසුදු. පවිත්‍රයි. පවිත්‍ර වූ සිහියක් පවිත්‍ර වූ සිහිය. ඒ සිහිය කොස්තර තෙල්ක කොස් පොල්ද ඉඩම් කඩන් හරක බහන් හරය නෑ. ඒ සිහිය ඒ කිසි කෙනෙක් මුල් කරගෙන නෑ. ඒ සිහිය තුළ මුල් වෙලා තියෙන සම්‍යක් ධර්මය මොනවාද? සම්‍යක් ධර්මය කියන්නේ මොකක්ද? යහපත් ධර්මය. යහපත් ධර්මය කියන්නේ මොකක්ද? සංස්කාරක ලෝකය එළඹ නොගත් ධර්ම. අල්ලාගත්තේ නැති ධර්ම ලෝකෝත්තර ධර්මයට. ඒ ඉසේ දරාගත් කිසිදු සංස්කාරක ස්වභාවයක් නැහැ වෙනතුන. කිසිදු රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් දරාගෙන නැහැ. එනිසා කියනවා මේ අරිහත් මාර්ගයේ ආර්ය මාර්ගයේ අනාගතික චිත්තෙම අතහැරපු ආර්ය මාර්ගය. අනාගතික චිත්තෙන් කියන්නේ යමක් අතහරින්න තව දෙයක් අරගෙන. ලෝක සාමාන්‍යයෙන් කියන්නේ දෙයක් අතහැරලා අරමුත් ඇයි ඔබ අතහැරෙන්නේ කියලා හේතුවක් දක්වනවද නැද්ද? ටීවී එකක් තිබුණා, ඒක අතහැරලා දුන්නා. ඇයි අතහැරියේ? ටීවී එක ගැන. මිත්‍රයෙක් ඉදී අතහැරලා දානවා. ඇයි? ඒ මිත්‍රයා හරි කරදරයි. සතෙක් ඉදී අතහැරලා දානවා. ඇයි අතහැරියේ? අනේ මේ සතා බලන්න කවුරුත් නැහැ. ඒ නිසා දුකම බෑ. අතහැරෙන්නේ මොනවා හරි හේතු සාධක ඇති. ඒක හරි ගැටීමක් ඇති වෙලාවේ ලෝකයේ අය අතහැරීම සිද්ධ කරන්නේ. මොකක් හරි හේතුවක් උපදවන්න කරගෙන. අනන්ත හේත චිත්තෙන් අතහැරීමක් පුරුදු කරන්නේ කෙසේද? අනන්ත හේත චිත්තෙන් අතහැරීමක් පුරුදු කරන්නේ කෙසේද? කොයි වගේද කියනවා නම් ජාතක කතාවක තියෙනවා යන්ත හැරි විස්තරණ කරනවා. ඒ බාහිරින් දෙන්නේ වෙනතුනේ අධ්‍යාත්මික ස්වභාවය. ඒක බුදු කතාවක් නෙමෙයි. තේරුණානේ? අර ධම්මසෝරජිවන් කතාවත් ඒකයි. ඒ කතාවක් වලින් දෙන්නේ ලොකු ධර්මයක් නේද? පොඩි ළමයි අපිට කතා කියලා දෙන්නේ නේ. එහෙම කතා නෙමෙයි, මේ කතාවල ලොකු ධහමක් තියෙනවා කියන එක. කොහොමද වෙස්සන්තර, ඒගේ නම වෙස්සන්තර වතුමා. අපි හැමෝටම වෙස් තියෙනවා. මේ ලෝක හැමෝම වෙස් මූණ දාගෙන ඉන්නේ නෙමෙයි. ඒ සත්‍යය ගන්නෙ නැත්නම් කාලේ වුණත් වෙස් මූණ දාගෙන ඉන්නේ. පොළවෙන් හදාගත්ත දෘෂ්ටි මායාව විශ්මූණක් බවට පරිවර්තනය වෙලා තියෙනවද නැද්ද? පරිවර්තනය වෙලා තියෙනවා. රජතුමා දාගෙන ඉන්නේ මම රජ කියලා. ඒත් අතහැරිය නිසා ඒත් සම්පත. සතර දොරටු විවෘත කරා. සතර පැත්තෙන්ම තියෙන දොරටු විවෘත කරා. කැමති දෙයක් කැමති පරිදි රිසි පරිදි ගෙනියන්න. කොහමද නැහැ? අපි නම් එහෙම නෙමෙයි. අපි කැමති දේ ඉස්සින් අපි මෙහෙම දෙනවන්නේ නෙමෙයි. මේකේ වෙනස්. කැමති දෙයක් කැමති පරිදි රිසි පරිදි ඕන කෙනෙකුට ඕන එකක්. ඕන මුලෝගේ වාජන දුන ගලපන යන පුළුවන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. තියෙන ඕන දෙයක් ඕන කෙනෙකුට ඕන විදිහට අරගෙන යන්න කියලා සතරමාන දරපරවල විවෘත කරලා නිදහස් කරනවා. අන්න අතහැරීම. gedara gena oy wede karanne pa. manasa thula oy wede karanna. gedara manasa rakshita karanna. dehuram gehera wage lassanata thiyenne. ne? dehuram gehera bohoma lassanata thibuna kiyanne ne? e wage lassanata thiyenne. sitha thula අත්හැරීම එහෙම නැතුව භෞතික අත්හැරීම නම් බුදුහාමුදුරු වඩාත්ම ප්‍රකට කරේ. භෞතික අත්හැරීම එක සාධාරණ විදියට විශ්ව සාගත විදියට අවශ්‍ය වර්ධි අවශ්‍ය ආකාරයෙන් යුතුකම සහ චාලිත්‍රයේ ධර්මයේ ඉන්දහා ආදී සිද්ධ කරන්න ඕනේ කියන කතාව. ලෞකික අත්හැරීම තුළම අධ්‍යාත්මික අත්හැරීමක් සිද්ධ වෙන්නේ නැති දෙයක් අත්හැරීම නැතුව. තමා ළඟදී ඉඳලා අත්හරින ක්‍රමයක් තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් අපි පොඩසක් අත්හැරලා පොඩස ළඟ තියාගෙන ඉන්න සිද්ධ වෙනවනේ. ඒ පොඩසක් අත්හැරීම භෞතිකව කළාට කළා තමා ළඟ තීර්ධිම අත්හැරීමේ ක්‍රමවේදය. තමන්ගේ හිත විවෘත හිතක් වෙන්න ඕන, නිදහස් හිතක් වෙන්න ඕන. පළමුව අර රජතුමාගේ මාලිගාව වගේ විවෘත සිතක් වෙනවා. දෘෂ්ටි ගන්න නැති සංකල්පවල පැටලුනේ නැති චේතනා කර්මවල ගිලුනේ නැති විවෘත මනසක් වෙනවට වෙනතු එයා තමයි පිටුනේ මේ ආර්ය මාර්ගයේ ධර්මයේ සොයායන විදර්ශකයා බවට පත් වෙන විදර්ශනා කරන කාර්යතාව බවට පත් වෙන යෝගාවචරයා බවට පත් වෙන. ඒ විරුද්ධ මනසට තමයි ධර්මයේ වෙන්නේ. කිසිත් අල්ලන්නේ නැහැ, කිසිත් ප්‍රහාරය කරන්නේ නැහැ. ඒ තරම් විරුද්ධ මනසක්. කේමනක් තේනවා බොරු නොකියන මිනිස්සුෙකුට කිසිවක් දර මතකේ ලබාගෙන ඉන්නට අවශ්‍ය නැහැ කියලා. පැහැදිලි නේ කරන්නේ? බොරු නොකියන කෙනෙකුට කිසිවක් මතකේ තබාගෙන ඉන්න අවශ්‍ය නැහැ කියලා. එන්නතේ තණ්හාවක් නැති කෙනෙකුට දරාගෙන ඉන්න කිසිම දෙයක් නැහැ. තණ්හාවකට කෙනෙකුට දරාගෙන ඉන්න දෙයක් නැහැ. භෞතිකේ කලමනාකරණය කරන්න හදවතින් මේවා නිත්‍යයි සුඛයි ආත්මයි මේ මගේ ආත්මයි කියන අවිද්‍යාසහගත දැක්ම විතරයි. ගේදරවලට ඉඳහඩම් වලට බැල්ම හිලාගෙන ඉන්න එපා. එහෙම කියෙත් මොකද වෙන්නේ? මලකට මෙන්න ගේවල් වලම ඇවිල්ලා පොදිනවා. ඊට පස්සේ ඊළඟ පරම්පරාව වෙන්නේ මේ ලේලි මේ පුතා මොකද කරන්නේ? උපි එක දාලා නිඳනවා නේද? ඒ සාරි පරිසරයෙන් නෝන මේ භෞතිකව තොර විසුම්ව දියකරන හරි නැති කරන හරි ධර්මයක් නෙමෙයි මේ බුදුහාමුදුරන් ගත කිරීම. වලදවා තේරුම් ගන්න එපා. බොහොම ලස්සනට සොඳුරු ජීවිතයක් ගත කරපු විසාකා මහ උපාසිකාව සහ එදා පැවිදුණු ඒ උදාම චරිත ආදර්ශයට ගන්නට අපිට පුළුවන්. රජකම් කරන්නේ බිම්බිසාර මහ රජතුමා. මාර්ගඵලලාභී හැටියෙද නැද්ද? හැටියෙද? එහෙම නම් රජකම් කරන්න පුළුවන්. ගෘහපති කෙනෙක් විතරක් නෙමෙයි රටක් පාලනය කරන්න පුළුවන් ධර්මබෝධි. ව්‍යාපාර කරන්න පුළුවන් ධර්මබෝධි. මේ අතහැරීම කියන්නේ අධ්‍යාත්මික අතහැරීම, මානසික අතහැරීම. සිතින් අතහැරීම ශ්‍රේෂ්ඨය. වෙසන්තර රජු අතහැරලා මාළිගාව අතහැරලා දැන් ඉතිරිව පාඩුවේ දැන් හරිය තමයි මම අතහැරියේ තමයි කියලා. ඊළඟ එන කවුද? ජෝතක බමුණ. ජෝතක බමුණ කියන්නේ මොකද කියන්නේ? මෙන්න අනිත් පිටුවේ ඉන්න කවුද මේ ජෝතක බමුණ කියන්නේ? තන ආසන ගුණාකර පෙරේත ගායකයන් කියන්නේ ජීවිතය කියලා නේද? ඒ වගේ ගුණා හරි දෙහිත් අය කියන්නේ ජීවිත ජීවිතකට ජීවිතේ බාමුණ කියලා කියන්නේ. ජීවිතක බාමුණ ඇවිල්ලා ඉතුවා. අනිත් තුනට ඒක දුන්නා තුන ටික. හැබැයි ඕක බාහිරින් කරන්න අපිට කිව්වේ නෑ. මේ අධ්‍යාත්මික දෙයක් බාහිරින් මේ ආත්මභාවයේ දර අවුල කුමාරයෙන් පාඩ හරි දුන්නද? නෑ එහෙම දුන්නේ නෑ. ඒ එහෙම දෙන්නේ නැහැ. ළමා ආරක්ෂක අධිකාරියන් අල්ලන්නේ. එහෙම කරන්නේ මේ අධ්‍යාත්මික ස්වභාවය අධ්‍යාත්මික අතහැරීමයි කියන්නේ තුනේ. අධ්‍යාත්මික අතහැරීමේ දරුවොත් අතහැරියා. බිරිඳත් අතහැරියා. දැන් රජවෙස් එකක්වත් නෑ. වෙස් අතහැරපු කෙනෙක් වත් තුනක්. තිනුතේ ධර්මයේද පිළිසෙනවා කියන්නේ අපි අධ්‍යාත්මය තුලින් වෙස් අතහැරීම. ඒකේ පරමාර්ථ කතාවක් තියෙන ඒ කතාව සත්‍යයි. මේ ආකාරයෙන් මේකේ පරමාර්ථ දර්ශනයක් අපට මතු කරගන්න පුළුවන්කම තියෙනවා. එකම කාරණයක් දිහා දෙපාරක් දෙවිදිහකට බලන්න පුළුවන්. අපි දියුන් ගෙඩි වැටෙනවා ගස් වලින් දැක්කා. කොස් ගෙඩි වැටෙනවා දැක්කා. දෙවිදිහකට වැටෙනවා දැක්කා. ඇපල් ගෙඩි නා වැටෙනවා දැකලා නැහැ නේ. ඇපල් නෑනේ. ඒ වුණාට එක විද්‍යාඥයෙක් ඇපල් ගෙඩියක් වැටෙනවා දැකලා ඒකින් එය ගුරුත්වාකර්ෂණ බලය ගැන සංකල්පය ලෝකෙදී ඉදිරිපත් කළා. ඉතින් අපිටත් ඕක දියුල් වැටෙන කාලේ හිතන්න දෙන්න. අපිට හිතන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මේ එකම ජාතක කතාවක් ඔස්සේ අපිට පරමාර්ථ දර්ශනයක් මතු කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක දිහා බලන ක්‍රමවේදය අනුව තමයි අපිට සැනසෙන්න උදා වෙන්නේ. වෙස් අතහැරපු කෙනෙක් හැටියට අපි ටික වෙලාවක් භාවනාවේ යෙදෙමු. මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මයේ සමස්ත එකට මුලින්ම සමස්තයකට සම්පීඩනය කර ස්වාමීන් වහන්සේගේ සමස්ත දේශනාව එකට ගලපා එහි අරුත එහි රසය ඒ ගුණය බොහොම ශාන්තව ධර්ම රසයේ නිමීමක් හැටියට ඒ දහම් රසය ටික වෙලාවක් භුක්ති විඳින රස වෙන්නේ. සියලු දෘෂ්ටි අතහැරපු සියලු සංකල්ප අතහැරපු කෙනෙක් හිටියට ඔය ආකාරයෙන්ම ගන්න සිත සැහැල්ලුවට සියලු වැඩ කටයුතු අවසන් කළ කෙනෙක් හිටියට චිත්ත විවේකයෙන් විවේකයේ උපදවාගෙන කාය විවේකයේ උපදවාගෙන කිසිවක් දරා නොගත් ඉන්ද්‍රිය ඇතිව වාසය කිරීමට මහන්සි ගන්න. කාලයෙන් නොවැළී අතීතයට නොවැළී අනාගතයට නොවැළී වර්තමානයේ නොවැළී වාසය කරන්න. ඇස කන නාසය දිව ශරීරය වන කියන ඉන්ද්‍රයන්ට නොවැළී සංසෝම වාසය කරන්න. කිසිදු අනකිරීමක් බලපෑමක් ඔබේ මනසට නොකරන්න. ස්වභාවිකව දිය බලන සංසුන් වන්නාසේ ඔබේ සිත සංවර වන්නට සංසුන් වන්නට යහවෙයි. කිසිවක් නොබලන්න කිසිවක් නොකතා ස්වභාවයේ තිබ දැනෙන දේවල් පමණ දැනෙනවා ඇති. ඒ කිසිවක් තුළ මමත්වය නොරඳවන්න. මමත්වයෙන් කිසිවක් ස්පර්ශ නොකරන්න. ආත්ම සෙනෙහය පරදවා ධර්මයේ ශ්‍රද්ධාව වැඩි කරන්න. බුදු කෙනෙක් දස මෙන්දර මහා ආර සෙනෙක සමග යුද වෙනවා ශ්‍රී වීර්ය උපදවා ගන්න. දහම්සොඬ රජ කෙනෙක් ජීවිතේ පරිත්‍යාගයෙන් ධර්මය අවබෝධ කරගත්තාසේ ජීවිතයට තියෙන ආත්ම සෙනෙහය ආධාරයෙන් මේ ඉන්ද්‍රයන් මෙලෙකුවක් බව තේරුම් අරගෙන අධ්‍යාත්මිකව නැගී එන මායා මිරිඟු කාලේ කිසිවකට හසු නොවන නොඇලෙන්න නොගැටෙන්න මමත්වය දුරලන්න කුද්දලේ හැටියට පිවිසෙන්නට එපා. තමන්ගේ සිත තුළට පාරේ එනියට දිව යන වාහනේ අනුන්ට අයිති ඉඩමක් කඩමක් රටක් දිහා බලනවත් මේ අතහැරීමෙන් තමයි අධ්‍යාත්මික සියලු ස්වභාවයන් දැස බලන්න. අපට අයිති නැති රටක් දිහා බලනවා වගේ තමන්ගේ සියලුම සිතිවිලි චේතනා ඕනෑකම් ඇදී ගැටීම් ලෙස ලොකු අත්හැරීමකින් ඈතින් සිට බලන ධර්මයේ තුල පිහිටවන්නට උත්සාහ කරන මනස දුර්ගෙලියක් හිස මත තබාගෙන ඇවිදින්නට උත්සාහ කරනවා කිය අසාර්ථක වෙන්න පුළුවන්. වරින් වර වැටෙන්න පුළුවන්. නමුත් ඒ උත්සාහ කළ යුතුයි ඒ සමබරතාවය ඇති කරගන්න. ඒ සමබරතාවය ඇති කරගන්න තැන මනසට දැනෙන යුද්ධයක් වාගේ ඒ දුක දුරු කරන යුද්ධය කිසිවෙකු නොවන්න කිසිදු දෘෂ්ටියකට නොබැලෙන කිසිදු සංකල්පයකට නොබැලෙන ක්‍රියාව අක්‍රියාව අත්හරින ඇලීම ගැටීම අත්හරින කෙනෙක් හැටියට නොසිට කිසිවෙකු නොවුන් සේවාසය කරා ස්ත්‍රියක් පුරුෂය තනතුරක් හිමි කෙනෙක් හැටියට වාසයනකොට කිසිවෙකු නොවී වාසය කරා. ඔබට අපහසු වේ නමුත් එලෙස ඔබගේ ඥානය ගුණය පුරුදු කරා. පාසුතා මැද පවත්වාගෙන කිසිදු අනක් බලපෑමක් ඔබේ මනසට නොකරන්න. දිය බඳුනක් පැත්තකින් තිබ්බාසේ අතහැර දමන්න. ලොකු ජලයේ වාදනය චලනය වෙන්නේ කම්පනය වෙන්නේ රැගෙන යනව ඒ ජල භාගයේ පැත්තකින් තමයි. ඒසේ ඔබගේ මනස අතහැර ගන්න. සියල්ල අතහැරීම යනු පුච්චලේ කුණති අවස්ථාව. සියල්ල අතහැරීම යනු පුච්චලේ කුණති අවස්ථාව. ඔබතුම පුජ්‍යලත්වය නරදවා ගන්න. හොඳින් පුජ්‍යලත්ව යන කවරක් දැයි ඔබ හඳුනා ගන්න. ඒ පසුව එය නිහිමි කරන්න අත්හැරලා අන්නා ගැනීම අත්හැර අතහැරීමක් අත්හැර සියලු සංස්කාර කලකෙන හැටියට වාසය කරන්න. අල්ලා ගැනීමක් අත්හැර අතහැරීමක් අත්හැර සියලු අත්හැර හැටියට වාසය කරන්න. අධ්‍යාත්මිකව කිසිවෙකුනවා කිසිදු දෙයක් සමඟ ඇලීමක් බැඳීමක් ගැටීමක් ඇති කරනවා. මානසික ධර්මයේ පුරුදු කරන්න. මනකට කර්ම තේරුම් ගන්න පුරුදු කරන්න. යෝනිසෝ මානසිකාවේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. බුදු කෙනෙකු සිදු කළ සයාවෘද්ධක දුෂ්කරත්වයාව මොන තරම් ප්‍රබල වන්නට ඇතිද? එම ගීවේ මේ උත්සාහයෙන් කෝටියෙන් පංගුවක් මම මේ මොහොතේ යොදවන්නම්. සිත තේරුම් කරගන්න, අවබෝධ කරගන්න, නිර්වාණ ධර්මයේ තේරුම් කරගන්න, අවබෝධ කරගන්න, සතරාපාය මෙහි සත්‍යයේ මුල්‍යයේ ආත්මයක් කියලාගත හැකි කිසිමක් නැත. සස්කාර ලෝකයට හසු නොවන, උපාදානස්කන්ධයට හසු නොවන කිසිවක් නැහැ නේද? උපාදානස්කන්ධයේ දුක නම් උපාදානස්කන්ධයට හසු වන කිසිවක් සකදාය නොවන නිසා සියල්ල අත්හල මනස අලෝභය ඇති, අද්වේෂය, අමෝහය ඇති මනස පවත්වා ගන්න. මනාකොටේ මනස පවත්වා ගැනීමට ධර්මයේ තුල සමබරතාවය ආරක්ෂා කර ගැනීමට ඔබේ වීර්යය, ඔබේ ශ්‍රද්ධාව, ඔබේ සතිය, ඔබේ ප්‍රඥාව උපකාර කර සියලු රූප සංස්කාර, සියලු ශබ්ද වචී සංස්කාර, සියලු ගන්ධ, සියලු රස, සියලු දැනීම, සියලු මනෝමය සංස්කාර ප්‍රදාන ආකාරය. ධර්මයේ ඇති තැන මමත්වය නැත. මමත්වය ඇති තැන ධර්මය නැත. ඔබ ධර්මය තුළ පිහිටීමට කැමති නම් ඔබගේ මමංකාරය, මමත්වය දුරගන්න. පිහිටා ඇති අල්ලාගෙන ඇති සියල්ල අතහරින් පිහිටාන්නට එළඹ ගන්නට තැනක් නොසොයන්න. පිහිටා ඇති අල්ලාගෙන ඇති සියල්ල අතහරින් පිහිටාන්නට තැනක් නොසොයන්න. ස්වභාවයෙන් ලැබෙන තැන ඒ ස්වභාව ධර්මයේ ඔබට පිහිටනයි. එතනයි ඔබේ නිවීම ඇත්තේ. කරන්නට ක්‍රියාවක් නොසලා කරන ක්‍රියාවෙන් නිදහස් වන්න. කරන්නට ක්‍රියාවක් නොසලා කරන ක්‍රියාවෙන් නිදහස් වන්න. කම්ම නිරෝධාය සංවර්ධති. කර්මයෙන් චේතනා කර්මයෙන් නිදහස් වන්න. චේතනා කර්ම නොසයන්න. ඇතිවුණු චේතනා කර්ම නිදහස් කරන්න. යම් ග්‍රහණය කිරීමට සාදා ගන්නා වූ පසුබිම චේතනාවයි. චේතනා කර්ම නොසයන් සාදාගත් චේතනා කර්ම අත්හරින්න. රැඳෙන්නට තැනක් නොසයන් රැඳුණු තැනින් නිදහස් වන්න. කෙනෙකු වී ඇත්නම් ඒ පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න නොකිසිවෙකු වන්නට පෙරුම් පුරන්න. ස්ත්‍රියන්දනව පුරුෂයන්දනව වෙනාම කෙනෙක් තමයි. කිසිදු ආකාරයක දෘෂ්ටි නැති, කිසිදු ආකාරයක සංකල්ප නැති, කිසිදු ආකාරයක දැන් සැහැල්ලු වීමෙන් නිදහස් වන්න. දැන් සැහැල්ලු වීමෙන් නිදහස් වන්න. දැන් සැහැල්ලු වීමෙන් නිදහස් වන්න. දැන් සැහැල්ලු වන්න. සැහැල්ලු වීමෙන් නිදහස් වෙන්න කියලා කී සාමාන්‍ය දේශනා කළාම මොකද වෙන්නේ? දැන් සැහැල්ලු වීමෙන් නිදහස් වෙන්න කිව්වහම කවුරුත් එහෙම නිදහස් වෙන්නේ නැහැ. එන හේතුව සැහැල්ලු වෙන්නේ කියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් සැහැල්ලු වෙන්න කියලා කිව්වහම ආමෙන සැහැල්ලු ඒක සැහැල්ලු වෙන සිටින එකයි වැදගත්. හැබැයි ඔබ සැහැල්ලු වෙමින් ඉන්නවා කියලා හිතන්නේ ගොඩක් වෙලාවට සැහැල්ලු වෙන්නේ නැති අවස්ථාවට. දැන් මේක කළා අතහැරීමේ කිව්වේ එක විනාඩියක්. ගේ දොර ඉදම කඩම වතු පිටිය හත්ති මුත්‍ති වලක් කොට බැලුවොත් ඔක්කොම අල්ලගෙන බලන්න. හදින් මේව ග්‍රහණය කරා. ග්‍රහණය කළා. කරන්න පුළුවන්. කටි කුටි පොඩි වෙන මට්ටමට ආවම සදකන සදින් අල්ලගත්තම තමයි තේරෙන්නේ. පුළුවන් නේද? බලන්න වේගයෙන් වෛරය කෝපය ඊර්ෂ්‍යාව මානය කෝපකම් ඔක්කොම පුරෝගන බල. බැරිද? ඒවත් බැරිද? නේද? ඒවත් බැරිද? මේ ලෝකේ දකින්න දකින්න කියන්නේ එහෙම දේවල් කරන්න හිතෙන්නේ නැහැ. තමන්ට අයිති නැති බව තේින්න තේින්න කොහොමද මම මේක තනින් හල්ලන්නේ? විද්‍යාව උපදින්න උපදින්න, ඥානය උපදින්න උපදින්න, ආලෝකය ඇති වෙන්නේ නැති වෙන්නේ විතරනේ අපේ අධ්‍යාත්ම තුල. කීව මේකට බැඳෙන්න කියලා බැඳෙන්නේ. ඒකට හේතුව මට මොකද? දැන් කවුරුම හරි වළංගු නැති සල්ලි දෙනවා. වරංගු නැති ඉස්මරකට වරංගු නැති අවලංගු කරපු සල්ලි කියන දෙනවා. ඒක මොකද කියන්නේ? මේක දැක්ක මහා කවුරුත් දැනෙන්නේ නැහැ. තන ඔන්න කියනවා අපාරට නිවුස් එකක් යනවා. 2000 ඉස්සෙල්ලා මුද්‍රණය කරපු සියලුම මුද්‍රණ කොළ අද රාත්‍රියේ 12:00 පසු අවලංගු වෙනවා කියලා කියනවා. 2000 ඉස්සෙල්ලා මුද්‍රණය කරපු ඔක්කොම ආසය අවලංගු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අර කොළ වලට මොකද වෙන්නේ? මෙන්න පාරේ ඩස්ට්බින් වල අතන මෙතන තියෙනවා නේද? තියෙනනේ නේ? තියෙනනේ විවදාන. ඉතින් ඒක නිසා අවලංගු කොළ දැන් හොරුගන්නේ පිටපොරන්නේ කවුරුද ගන්නේ? ඇයි අවලංගු කියලා ප්‍රකාශයටපත් වෙලා ඒ රජින් අවලංගු කළා. මේක බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරක ධර්මියෝ අනිත්‍යයි කියලා අවලංගු කළා. අවලංගු කළාද නැද්ද? බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරක ධර්මියෝ අනිත්‍යයි. ඒව වළක්වන්නේ වැඩක් නැහැ කියලා අවලංගු කළා. ඒ මේ කට්ටිය අවලංගු කළා නම් කියන්නේ නේද? බාහිරින් ප්‍රයෝජනයට ගන්න දැන් සාමාන්‍යයෙන් ප්‍රයෝජනය කරනවා නේද? මහත් වාහනකින් වලින මන්දලක් තියෙනවා. ඒකට කෙලි දහනවා. ඒක නඩත්තු කරනවා. ඒක තියාගන්න මේ පරිස්සමට. මනසේ අධ්‍යාත්මයේ තුලින් කිසි විදිහට මේවා වළංගු දේවල් හැටියට ගන්නට එපා. ඔබේ අධ්‍යාත්මය අපිරිසිදු වෙනවා. ඒ විදිහට පුරුදු කරගෙන පුරුදු කරගෙන යන මේ දර්ශන ශක්තියේ අවසාන හැකියාව තියෙනවා පිළිතුරු. අවසාන සංස්කාරක ධර්මයන් ඉවත් කරලා අවසාන දෘෂ්ටි ඉවත් කරලා පිළිතුරු. ආත්ම දෘෂ්ටියේ නිදහස් වෙන මේ ආත්ම දෘෂ්ටියේ දියතර හරි අපි දැකලා තියෙනවා නේද? සමහර අයගේ දීගිතරලා ආත්ම දෘෂ්ටිය වැඩිද නැද්ද? වැඩි වැඩි යන හරීම ගමනු නපුරු ආත්ම දෘෂ්ටි අඩු අය හරිම ප්‍රඥාවන්තයි. ගොඩාක් වැඩ කරන්න පුළුවන් නිර්මාණශීලී. ඉවසීම කියලා කියන්නේ එහෙම මේ හැමදේම දරාගෙන ඉන්නවයි කියන ගතියක් ලක්ෂණයක් නැහැ. නම් ඕනෑම දෙයක බොහොම නිදහස් විද්‍යානුකූලව ආත්ම සංවේගය මුහුණ දීමේ හැකියාව ප්‍රබල අකම් අකම්පිත බව එහි පවතින. ඉතින් බුදුහාමුදුරුවෝ කියල දුන්න ධර්මයේ තුල අපිට සැනසෙන්න බැරිද? පුළුවන්. අපි සතුටින් ජීවත් වෙන්න බැරිද දැනුනේ තුල? පුළුවන්. සාරච්ච සාරතුඤ්ඤෝ අසාරච්ච අසාරතුඤ්ඤෝ. අද ගොඩාක් දෙනා සතුටු කියලා කියන්නේ ප්‍රීතියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ සතුටුදායක තත්ත්වයකට නෙමෙයි දුක්ඛදායක තත්ත්වයකට. ඔබ සංගීත ප්‍රසංගයේක වූති කියන නටන dance කරන ඒ ඉන්නේ යවෝල් ටික දකින්නේ සතුටින් ඉන්න පිරිසක් ඇටියෙද කියලා. රාත්‍රී සමාජ ශාලාවක බීමති මත්ව ඒ නටන ගායන පිරිසක් සතුටින් ඉන්න පිරිසක් ඇටියෙද දකින්නේ? දුකෙන් උන්මාදයටපත් වෙච්ච පිරිසක්. දුකෙන් මුතුවටපත් වෙච්ච පිරිසක්. වේදනාවේ උමුතුවටපත් වෙච්ච පිරිසක්. එනිසා එන්නේ උමුතු භාවයේදී සතුට ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නෝ මෙන්න මේ ධර්මයේ ලබන සතුට තමයි සැබෑව සතුට, සැබෑ සහනය, සැබෑ සුවපත් බව. එතන නෑ ප්‍රතික්ෂේපය. එතන නෑ පිළිකුල. එතන තියෙන පිළිතුරේ පුදුමාකාර වූයේ සමාහිත බව, සංසුන් බව, ශාන්ත බව සහ අධ්‍යාත්මික මහා සුවතාව. එවිටයි වනපෙතක ඇති සොඳුරු බව, මේ සිසිල් සුළඟේ ඇති ලස්සන සුවය, මේ ජීවිතයක ඇති සැබෑම ලස්සන නිහඬ බව, ශාන්ත බව, මෘදු බව හැමතෙන් මාතකින්නේ කියාවලේ. ධර්මයේ මහන්, ධර්මයේ අහන තමන්ට උවමනා දෙ ගන්න පුළුවන් සුපර් මාකට් එකකට ගිහිල්ලා වටේම ඇවිල්ලා අපිට අවශ්‍ය කරන එක භාණ්ඩයක් ගන්න පුළුවන් ඔබ අරගෙන එන්න බහින්න. ඒ කියන්නේ ධන පුරුෂෝ බැටරි ගෑන නේද? එළෝ කිලෝකක් දෙන්න පුළුවන් ඔබ අරගෙන එන්න බහින්. හැබැයි අනිත් ඒවල දොස් කියන්නේ නැහැ. මේ අනිත් බඩු උඩ කරලා දෙන්නේ මොකටද කියන්නේ? කියනවා නෑ ඒවා. ඒ වගේ ධර්මයේ ලැබුම් කම් දෙන ධර්මයෙන් හොඳ දේ ලබා ගැටි ගැටි හිටියොත් එන්න වෙලාව හොයනවා. අප්‍රමාදේන සම්මාදේක අප්‍රමාදීව සද්ධර්මයේ ශ්‍රවණය කරන් ස්වාමීන් වහන්සේගේ ධර්මයේ වැඩි පුරාණ කැපිටලා නිවිදී නාවිකාය අන්තර්ජාලයෙන් දෙන කටයුතු පුළුවන්. ඇම්බිලිටියේ ආනන්ද තේරෝ කියන සර්ච් කරාම ඒක ඇති නිවන් මාර්ගයේ නිවි කියලා channel එකක්. ඒකෙන් ධර්මය හම් පුළුවන්. පැහැදිලිනේ? එකෙන් ගන්න අහන්න පුළුවන්. පිළිතුරුට ජීවිත අවබෝධය කරගන්නට බලවදා ධර්මයේ ආමේලේ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ විහාරාධිපති ගරුකතුතු අපේ ධර්මා වාසනායි ස්වාමි පාදයන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වැඩ සිටින අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් ආදී ස්වාමීන් වහන්සේ නම් ස්වාමීන් වහන්සේ ආදී කොටේදී සියලුම ස්වාමීන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් පිළිගනව වහන්සේලාට හොඳම කල්යාණ මිත්‍රත්වයේ ඉතා ගෞරවයෙන් වන්දනා කරනවා දහමහලක් අපි නැවත මේකට වැඩමුළුවක් කුඩි පහේ දෙයක් නෙමෙයි ධායක තුනුතුන් නේද? සියලුම හැම වේදනාවක්ම දරලා මගේ සතයක්වත් තියෙන්නේ නැහැ. හැම වේදනාවක්ම දරලා ඒක මේ ඒ සියලු කාර්යයන් කරලා බලදත්ත හර දුන්නා. ඒකව සත. සියලුම ධර්මයන් සතු වෙනවා. මහා සංඝරත්නය බොහොම සතුටුසටපත් වෙනවා. ඒ අපිට හරි සතුටුයි. ඒ දිනොතුන් ධර්මයේ කියන බොහෝ දුරින් වැඩම කරා. මේ ආරාධනය මට ඔස්ට්‍රේලියාවේ ඉදී මහානායකවරු මතක් කරේ. බොහෝ දවල්නේ පිටින් ඇතුළු මාර්ගගතා පිටුතුන් හැමදෙනාටම ධර්මයේ මාර්ගය අවදි කරගන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. මහා සංඝරත්නය ඉන්නවා ධර්මයේ අනුශාසන ලබන්න ජීවිතයේ ධර්මයේ ආලෝකමත් කරගන්න හැමදෙනාටම අවශ්‍ය කරන ශක්තිය ධර්මයේ ලැබේවා. සම්බුද්ධ භාවනා අධ්‍යාපනාංශෙදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි කළ ආරාධනාව රෝමයිචේ පිළිගැනීම ස්ථානයේ වැඩම කළා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන කොටා ඉස්තිපදා කළ මහා ශාසනික නිහල පිටරාම මහන්සේ සිටි රෝහලේ පිටාසිරිය දේවා උතුම් වූ ධර්මාභෝධයේ ලැබීමක් කියලා දෙනවා.